හොඳයි, හැම දිනටම තෙරුවන් සරණයි. අද 2017 වසරේ ජනවාරි මාසයේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වෙලාව මේ වෙලාවේ රාත්‍රී 8:30 විනාඩි 4ක් පමණ ගත වෙලා. ඉතින් අපි මේ වෙලාවට සුපුරුදු විදිහට පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවටයි අපි අද දවසේදීත් එකතු වෙන්නේ. අපි විශේෂයෙන්ම හැමදාම උනන්දු වෙනවා කාලීන ධර්ම සාකච්ඡාවක් කරන්න. කාලයට ගැලපෙන ධර්ම සාකච්ඡාවක් කරන්න. ඒ කාලයට යමක් ගැලපෙන්නේ කොහොමද? කාලයට මේ ඒ යුගයන් වලට එක එක දේවල් එකතු වීම සිද්ධ වෙනවා. එකතු කර එකතු කිරීම සිද්ධ වෙනවා. දේවල් මතු වෙනවා. ඒවා ඒව නිසාම මේ ධර්මයේ හැසිරෙන්න උනන්දු වෙන අපි වැනි පිරිස් තාමත් අපි විසින්ම ප්‍රඥාව පූර්ණ වශයෙන් ඇති කරගන්න නැති අපි වෙන්නේ පිළිස් මේ මම් මුලා වෙන තත්ත්වවලුත් තියෙනවා. ඉතින් ඒව නිසා අපිට අපේම ප්‍රයෝජන සඳහා අපි කල්පනා කරන හොඳයි එවැනි දේවල්. ඉතින් අපි මේ පොතපතේ සූත්‍ර පිටකයේ ඇසුරින් තවදුරටත් සාකච්ඡා කරන එක කියලා. ඉතින් ඒ නිසා අද සාකච්ඡාවදීත් අපි විශේෂ සාකච්ඡාවක් කරනවා. ඉතින් ඒ කිසියම් ගුරුවරේ කෝගුරු කෙනෙක් කියන දේවල් වලට මත විරුද්ධත්වයක් නෙමෙයි, මේ විදිහටයි අපිට නම් මේ වෙලාවේ පේන්නේ කියලා කතා කරන එක තමයි කරන්නේ. ඉතින් මෙතනත් අපිටත් විවිධ අදහස් ඇති, තේරුම් ඇති. ඒවවත් එක සැරේ හොල්ලලා ගලවලා දාලා මේක තමයි ඇත්ත කියලා ගන්න කිසිම කෙනෙක් නැතුව අපි විතම් විවෘත මනසින් සවන් දීලා අපි අපිටුලින්ම මේ සත්‍යය තේරුම් ගන්න මේ ධර්මතාවයනොත් උපකාර කරගමු. ඉතින් මම වැඩිපුර කතා නොකර මම ඊටම ගෞරවයෙන් ආරාධනා කරනවා අද සාකච්ඡාවට අපි මාතෘකාවෙන් තියාගත්තේ මේ අනිත්‍ය කියන දේ ගැන කතා කරන්න. අපි දන්නවා මේ සත්‍යක ධර්මයෙන් පදනම් වෙලා තියෙන මේ ලක්ෂණ තුනක් මත අනිත්‍ය දුක්ඛ අනාත්මය කියලා. ඉතින් එදා මෙදා තුර මම හිතන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මය ගැන බොහෝ වාර බොහෝ අයග හිම තමයි දැන් චකීර දුන්නේ හැමදාම. ඉතින් මේ මෙතුමකල අපි ඉගෙන ගත්ත දේවල් අවුරුදු 15 කට තුළ මේ සියල්ල වැරදිද? සියල්ල වැරදි කියලා අපි ගන්න ඕනද? ඒ එහෙමද ඇත්තටම වැරදි නම් ගත්තර කමක් නැහැ. ඉතින් එහෙමද ඉතින් අපි පොඩ්ඩක් මේ විවේචනාත්මක බැලිමක් නෙමෙයි අපි කුමස්තු මේ ධර්මයෙන් හඳුනාගන්නේ කියලා අපි අද සාකච්ඡාවකට යොමුමු. මම හිතන්නේ අනිච්ච සන්නා සූත්‍රයේ වැනි සූත්‍රයක් ඉස්මතු කරගෙනයි සාකච්ඡාව පදනම් වෙන්නේ. ඉතින් මම ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ප්‍රොෆෙසර් කොක්කලගේ ශ්‍රී ලංකාවෙන් සම්බන්ධ වෙන්නේ අපිට අනුකම්පාවෙන් අපිට මේ මාවතට ආලෝකයක් ලබා දෙන්න. ඉතින් අපි එතුමාගේ ඒ දැනුමත් අවබෝධයනොත් උපකාර කරගෙන අපි සාකච්ඡාවට දෙළඹෙමු. පසු ඉතින් ප්‍රමාණ සාකච්ඡාව ආරම්භය ලබා දීම සඳහා මම ප්‍රොෆෙසර් කොක්කලගේට ආරාධනා කරනවා. තෙරුවන් සරණයි. හොඳයි, තෙරුවන් සරණයි හැම දෙනාටම. ඉතින් අද අපි සාකච්ඡාවට මේ යොදා ගන්න මේ බලාපොරොත්තු වෙන්නේ මේ අනිච්ච සංඥා සූත්‍රය කියන එක. ඉතින් මේක හුඟක් වැදගත් වෙනවා. මොකද අද කාලේ අපිට මේ මොකද්ද මේ අනිච්ච කියන්නේ කියන එක ගැන එක මත අහන්න ලැබෙනවා. ඒ වගේම මේ ගාක්කය අනිත්‍ය සංඥාව වඩනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල සඳහන් කරලා තියෙනවා අනිත්‍ය සංඥාව වඩන්න. අනිත්‍ය සංඥාව භාවිතා බහුලී කතා ඉතින් සූත්‍ර ගොඩක තියෙනවා. ඊළඟට අනිත්‍ය සූත්‍ර කියලා සූත්‍ර බොහෝමයක් තියෙනවා. ඉතින් අපිට මේ අනිත්‍ය සංඥාව වඩන්න මං හිතන්නේ බොහොම පුරුදු සූත්‍රයක් අනිච්ච සංඥාව ගැන සඳහන් වෙන මේ ගිරිමානන්ද සූත්‍රයේ දස සංඥා වලින් එකක් අනිච්ච සංඥාව. මෙතනත් ඒ පංච උපාදානස්කන්ධය අනිච්ච සංඥාව වඩන්න කියන එක තමයි කියන්නේ. ඉතින් මේ අනිච්ච සඳහන් වෙන තැන්වල මේ ගාක් ප්‍රශ්නේ තියෙන්නේ අනිත්‍ය නැත්තම් අනිච්ච සංඥාව වඩන්න කිව්වට මේ වඩන්නේ කොහොමද කියන එක ගැන සඳහනක් වෙන්නේ නැහැ. ඇත්තටම මට මේ ත්‍රිපිටකයේ අහුණ එකම තැන බුදුරජාණන් වහන්සේ මේ අනිත්‍ය සංඥාව වඩන්නේ කෙසේද කියන එක විස්තර කරපු මේ සූත්‍රය විතරයි. තව කාට හරි අපේ කල්යාණ මිත්‍රයෙකුට වෙන තැනක් හම්බ වුණොත් ඉතින් මේ මේ මටත් මාවත් දැනුවත් කරන්න. මොකද මං හරි කැමති කියෝලා බලන්න. මේ මට හම්බ වුණ එකම සූත්‍රය අනිත්‍ය සංඥාව කිස්. ආයින්ද මේ කෙලස් දුර වෙන්නේ කියන එක විස්තර කරපු. අනිත් හැමතැනම අනිත්‍ය වඩන්න කියන කතාව විතරයි අහන්න ලැබෙන්නේ. ඒකත් අපි මතකේ තියාගෙන මේ සූත්‍රය කියෝලා බලමු. මම මේ මුලින්ම මේ අනිත්‍ය සංඥාව තියෙන්නේ සංයුක්තනිකායේ කන්ද රග්ග පාළි කියන එකේ කන්ද සංයුක්තේ පුප්ප වර්ගයේ. ඊට මම මේ සූත්‍රය බලනකොට මට දැන් හිතන මේ කන්ද සංයුක්තේට ගිහම ඒකේ අනිත්‍ය සංයුක්තේ කියලා නැත්නම් අනිත්‍ය වර්ගයේ කියලා කොටසක් තියෙනවා. ඒකෙත් අනිත්‍ය කතා කරන සූත්‍ර තියෙනවා. හැබැයි එතන නෙමෙයි මේ සූත්‍රය තියෙන්නේ. මේක තියෙන්නේ කන්ද සංයුක්තේ ඇතුළෙන පුප්ප වර්ගයේ කියන එක. ඒකත් මං හිතන්නේ කෙනෙකුට කැමතිනම් ටිකක් විමසලා බලන්න හොඳ කරුණක් වෙනවා. ඇයි එහෙම වුනේ කියන එක. තත්මම් මේ පිටක.lk එකේ තියෙන පාලි එකයි සිංහල එකයි අරගෙන තමයි මම මෙතෙන්දී කතා කරන්නේ. ඒකට වෙන කෙනෙකුට තව තැනක තියනවා නම් මේ වචන වල වෙනසක් තිබුණොත් සඳහන් කරන්න පුළුවන්. ඒකට මේකේ තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනිච්ච සංඥා බිහික්කවේ භාවිතා බහුලී කතා සබ්බං කාමරාගං පරියාදීති. දැන් අනිත්‍ය සංඥාව භාවිතා කරන්න බහුලව භාවිතා කරන්න. එතකොට මොකද වෙන්නේ? සබ්බං කාමරාගං පරියාදීති. සියලු කාමරාග ක්ෂය කරන්න පුළුවන්. සබ්බං රූපරාගං පරියාදීති. සියලු රූපරාග ක්ෂය වෙනවා. සබ්බං භවරාගං පරියාදීති. කියන්නේ සියලු භව රාග ක්ෂය කරන්න පුළුවන්. සබ්බං අවිද්‍යං පරියාදීති. සියලු අවිද්‍යාව දුරු කරන්න පුළුවන්. සබ්බං අස්මිමානං සමෝහಂತಿ. මෙතන මේ පරියාදීති වචනේ නෙමෙයි සමෝහಂತಿ කියන වචනේ තමයි යෙදෙන්නේ. මේක අපි මේකෙන් තියෙන සිංහල තේරුමත් මේකේ තියෙන විදිහට ඉස්සෙල්ලා කියන්නම්. මහණෙනි වඩන ලද පුරුදු කරන ලද අනිත්‍ය සංඥාව සියලු කාමරාගය ක්ෂය කරයි. සියලු රූපරාගය ක්ෂය කරයි. සියලු භවරාගය ක්ෂය කරයි. සියලු අවිද්‍යාව ක්ෂය කරයි. සියලු අස්මිමානය ක්ෂය කරයි. සහ මුලින්ම විනාශ කෙරෙයි. අන්තිමට තියෙනවා සහ මුලින්ම විනාශ කෙරෙයි කියන එක වගේ තමයි මේ සබ්බං අස්මිමානං සමූහಂತಿ කියන පදේට තියෙන්නේ. සහ මුලින්ම විනාශ කරනවා සමූහಂತಿ කියන එක. ඊළඟට සෙය්‍යතාපි භික්කවේ කියලා එක එක උපමා ගන්නවා බුදුරජාණන් වහන්සේ. එතකොට පබ්බ ජලායකෝ පබ්බ ජංලායිත්වා. මම හිතන්නේ ඒවයි පාලි ටික කියනවට වඩා හොඳයි. අපි සිංහලෙන් තියෙන එක ගමු. මොකද උදාහරණ 10ක් විතර තියෙන උපමා. එතකොට මම කෙටියෙන් කියන්නම්. මහණෙනි යම්සේ වනාහි සරත් කාලයේහි ගොවියෙක් මහ නගුලෙන් සීසාන්නේ ඇද තුබූ මුල් මනාව කඩමින් සීසාද. එපරිද්දෙන්න මහණෙනි වඩන ලද පුරුදු කරන ලද අනිත්‍ය සංඥාව සියලු කාමරාග ක්ෂය කරයි. රූපරාග බවරාග විදිහට අස්මිමානය දක්වා යනවා. අස්මිමානය ක්ෂය කරයි සහ මුලින්ම විනාශ කෙරෙයි කියන එක. ඒක ඒ නාගුලකින් සීසානකොට ඒකෙ තිබුණ මුල් මනාව කැඩෙමින් සීසානවද අන්න එපරජ් දෙන්න මෙන්න මේ කෙලෙස් ටික එතකොට ක්ෂය වෙනවා කියලා. ඊළඟට දෙවෙනි උපමාව යම්සේවනාහි බබුස්තන කපන්නා බබුස්තන කපා අගල්වාගෙන සලාද පොලාද ගසා දමාද. මහණෙනි එපරජ් දෙන්න වඩන ලද පුරුදු කරන ලද අනිත්‍ය සංඥාව සියලු කාමරාගය කරයි භවරාගය කරයි ඒ විදිහට අස්මිමානය දක්වා සහ මුලින්ම විනාශ කෙරෙයි. එතන ඒ බබුස්තනන් ටික ගලෝලා ඒක අර ගසලා දාලා මේ ඒවා කරනවා වගේ ඒ ආයේ පැලන වෙන ගතියටම ඒක විනාශ කරනවා. අන්න ඒ වගේ මේ අනිත්‍ය සංඥාව වඩන කෙනාට මේ විදිහට මේ කාමරාගයේ ඉඳලා අස්නිමානයේ දක්වා සියල්ල දුරු කරන්න පුළුවන්. මාව තමයි යම්සේ වනාහි අඹවල්ලෙහි නැට්ට සිඳින ලද කල්හි එහි නැට්ටෙහි බැඳුණු යම් අඹ ගෙඩි වෙද්ද ඒ සියලු ගෙඩි ඒ අඹ අඹ කැනැත්තට අනුගත වෙද්ද එපරිද්දෙන්න. මෙතන කියන්නේ අඹවල්ලක නැට්ට සිඳොත් ඒකේ තියෙන අඹ ගෙඩි ටික සේරටම එක බලපානවා. අනේ ඒ විදිහට උපමා කරනවා මේ අනිච්ච සංඥාව. තේ පරිද්දෙන්න මහණෙනි වැඩන ලද පුරුදු කරන ලද අනිත්‍ය සංඥාව සියලු කාමරාග ක්ෂය කරයි. ඒක අර කියපු කැලස් ටික අස්නිමානය දක්වා ක්ෂය කරනවා සහ මුලින්ම විනාශ කරනවා. ඊළඟ උපමාව යම් සේවනාහි මුදුන් ගේක යම් කිසි පරාල වෙද්ද ඒ සියලු පරාල මුදුන කරායෙද්ද මුදුනට වදින බැවින් ඒට නැඹුරු වෙද්ද මුදුනට මනාව රැස්ව සිටිද්ද මුදුන ඒ ගොනැසි අතුරෙහි අග්‍රයයි කියනු ලැබේ. එතෙන් මුදුන අර ඔක්කොගෙම අග්‍රයයි කියනවා. මොකද අනිත් හැම එකම එතෙන්ට සම්බන්ධ වෙන හින්දා. මහණෙනි පෙරද්දෙන්ම වඩනා ලද පුරුදු කරන ලද අනිත්‍ය සංඥාව සියලු කාමරාග ක්ෂය කරයි. විදිහට අස්මිමානයේ දක්වා සහ මුලින් විනාශ කෙරේ. දැන් මේ උපමා දෙකක් පොඩ්ඩක් මතක තියාගෙන දැන් කලින් ඒ වයිදි කිව්වට වඩා දැන් අඹවල්ලේ නැට්ට කියන එකයි ඊළඟට මේක වහලේ මුදුන කියන එකයි කියන්නේ ප්‍රධාන වෙන අර්ථින් මෙතන තියෙන්නේ. ඊළඟට අහණෙනි යම්සේ වනාහි යම්කිසි හර සුවඳ වෙද්ද ඔවුන් අතුරෙන් රත්සඳුන් අග්‍රයයි කියනු ලැබේ. කියන්නේ අපි සුවඳයි කියන දේවල් වලින් අග්‍ර වෙන්නේ රත්සඳුන් සුවඳ කියලා. ඒ පරිද්දෙන්ම වඩනාලද පුරුදු කරන ලද අනිත්‍ය සංඥාව අර විදිහටම ඒ කෙලස් ටික සහ මුලින් විනාශ කරනවා කියනවා. ඒතර මෙතනත් අර මේ උපමා තුන පොඩ්ඩක් මේවයි මේ අග්‍රභාවය. ඒ කියන්නේ සුවඳ අතුරින් අග්‍ර රත්සඳුන් සුවඳ. අන්න ඒ වගේ තමයි මෙතෙන්දී අනිත්‍ය සංඥාවට උපමාව වෙන්නේ. ඊළඟ උපමාව තමයි යම් සේවනාහි යම් කිසි මල් සුවඳ වෙද්ද උන් අතුරෙන් සමන් මල් සුවඳ අග්‍රයයි කියනු ලැබේද? මහණෙනේ පරිද්දෙන්ම වඩන ලද පුරුදු කරන ලද අනිත්‍ය සංඥා සියලු කාමරාග ක්ෂය කරයි. විදියට අස්තිනාන දක්වා සහ මුලින් විනාශ කෙරේ. එතනත් එතකොට සුවඳ අතුරෙන් අග්‍ර මේ සමන් මල් සුවඳ කියන එක. ඊළඟට මහණෙනේ යම් සේවනාහි යම් කිසි කුඩා රජවරු වෙද්ද ඒ සියල්ලෝ ශක්තිති රජහට අනුකූල වූවහම් වෙද්ද ඕන් අතුරෙන් ශක්තිති රජතෙම අග්‍රයයි කියනු ලැබේද? ඒතර ශක්තිති රජිරුව තමයි අග්‍ර කියන්නේ අනිත් රජවරු අතරින්. මහණෙනි පෙරද්දෙන්ම වඩන ලද පුරුදු කරන ලද අනිත්‍ය සංඥාව සියලු කාමරාගයේ ක්ෂය කරයි සියලු භවරාග ක්ෂය කරයි. ඒ විදිහට අස්මිමානය සහ මුලින් විනාශ කරයි. ඒතර ඒ ප්‍රමාවෙතර අග්‍ර බව ගන්නවා. ඊළඟට යම් සේවනාහි තරුවල යම් කිසි එලියක් වේද ඒ සියලු එලි සඳ එළියේ 13 කොටසකටද නොආදින් ඔවුන් අතුරෙන් සඳ එළිය අග්‍රයයි කියනු ලැබේද? මේ 13 කොටස කියන්නේ අර හඳ අඩුම කාලේ තියෙන පොඩි කෑල්ල උනා අර තරුවල එළියට වඩා අග්‍ර කියනවා. එතකොට අන්නේ ඒ වගේ මහණෙනි ඉතරක් දෙන්න වඩනාලද පුරුදු කරන ලද අනිත්‍ය සංඥාව සියලු කාමරාග දුරු කරයි ඒ අස්මිමානය සහ මුලින්ම විනාශ කරයි. ඊළඟට යම් සේවනාහි සරත් සමය වැඩුණු කලෙහි පහවදිය වලාකුල්ද වැසිද ඇති කලෙහි සූර්යයේසම හසට නැංගී ආකාශගත වූ සියලු අඳුරු නසා එළිය කෙරේද බබලාද විශේෂයෙන් දීප්තිමත් වේද? මහණෙනි ඉතරක් දෙන්න වඩන ලද පුරුදු කරන ලද අනිත්‍ය සංඥා සීලු කාමරාග ක්ෂය කරයි සීලු රූප රාග ක්ෂය කරයි සීලු භව රාග ක්ෂය කරයි සීලු අවිද්‍යාව ක්ෂය කරයි සීලු අස්මිමානය ක්ෂය කරයි සහ මුලින් විනාශ කෙරේ. ඒකට එතන සූර්යාට උපමා කරනවා අනිත් ආලෝක ගැන බලද්දී. ඊළඟට මහණෙනි හරි එතෙන්ට එනකන් තමයි උපමා ටික තියෙන්නේ. එතකොට මේ අනිච්ච සංඥාව කියන එක අනිත් හැම දෙයකටම වඩා අග්‍රයි, උසස්. මේ කෙලෙස් දුරු කරන්න තියෙන්නේ ඒකමයි කියන පැත්ත පැහැදිලි කරන්න යොදාගත්තා කියලා තමයි මට දෙවෙනි අදහස් තියෙනවා. අපිට පුළුවන් ඒව ගැන සාකච්ඡා කරන්න. ඇයි මේ උපමා දුන්නේ කියන එක ඊළඟට අපිට බලන්න පුළුවන්. එන මෙතන තමයි මේ සූත්‍රයේ වැදගත්ම ටික. මං කිව්වේ වෙන කිසිම සූත්‍රයක නැති කොටසක් තියෙනවා කියලා. ඊළඟ ඡේද කියනවා, මහණෙනි කෙසේ වඩනා ලද්දා වූ, කෙසේ පුරුදු කරන ලද්දා වූ අනිත්‍ය සංඥාව තොමෝ සියලු කාමරාග ක්ෂය කෙරේද, සියලු රූපරාග ක්ෂය කෙරේද, සියලු බහරාග ක්ෂය කෙරේද, සියලු අවිද්‍යාව ක්ෂය කෙරේද, සියලු අස්මිමාන ක්ෂය කෙරේද, සහමුලින්ම විනාශ කෙරේද කියලා ඔන්න ප්‍රශ්න කරනවා බුදුරජාණන් වහන්සේ. කියන්නේ අයි මතක් කළොත් කෙසේ වඩනා ලද්දා වූ, කෙසේ පුරුදු කරන ලද්දා වූ අනිත්‍ය සංඥාව මේ සියලු කෙලෙස් දුරු කරයිද කියලා. සහිතන එකන අපිට වැදගත් වෙනවා පාලි වචන ටිකක් බැලුවොත්. කතං භාවිතාච්ච බිස්සවේ අනිච්ච සංඥා. කතං භාවිතාච්ච බිස්සවේ අනිච්ච සංඥා. මයික් එක මියුට් කරගන්න දැන් සම්බන්ධ වුණ කෙනා පෙරවන් සරණයි. කතං භාවිතාච්ච බිස්සවේ අනිච්ච සංඥා. කතං බහුලී කතා සබ්බං කාමරාගං පරියාදීති. කතං භාවිතාච බික්කවේ අනිච්ච සංඥා. කෙසේ භාවිතා කරන අනිච්ච සංඥාවද? කතං බහුලී කතා, ඒ කියන්නේ කෙසේ බහුලව භාවිතා කරන අනිච්ච සංඥාවද මේ සබ්බං කාමරාගං පරියාදීති කරන්නේ? එහෙම නැත්නම් සබ්බං අස්මිමානං සමූහಂತಿ. සමූහ වශයෙන්ම විනාශ කරලා දාන්නේ. කෙසේ වඩන ලද අනිච්ච සංඥාවද කියලා මේ ප්‍රශ්නේ නගන්නේ බුදුරජාණන් වහන්සේමයි. ඊළඟට තමයි ඒකට උත්තරේ බුදුරජාණන් වහන්සේ සපයන්නේ. ඒක මෙහෙමයි. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ. ඊළඟට ඉති වේදනා කියලා වේදනාවටත් ඒ විදිහටම, ඉති සංඥා කියලා ඒකටත් ඒ විදිහටම, ඉති සංඛාරා කියලා ඒකටත් ඒ විදිහටම, ඉති විඥානම් ඉති විඥානස්ස සමුදයෝ ඉති විඥානස්ස අත්තංගමෝති. ඒවම් භාවිතාක්කෝ භික්කවේ අනිච්ච සංඥා. මෙන්න මේ විදිහට භාවිතා කරන අනිච්ච සංඥාව. ඒවම් බහුලී කතා, මේ විදිහට බහුලව භාවිතා කරන අනිච්ච සංඥා. සබ්බං කාමරාගම් පරියාදීති, සබ්බං රූපරාගම් පරියාදීති, සබ්බං බහරාගම් පරියාදීති, සබ්බං අවිජ්ජම් පරියාදීති, සබ්බං අස්මිමාන සමෝහාන්ති කියලා තමයි දේශනා කරන්නේ. එතකොට කෙසේ වඩනා ලද්දා වූ, කෙසේ පුරුදු කරන ලද්දා වූ අනිත්‍ය සංඥාවද මේ කෙලෙස් දුරු කරන්නේ කියලා ප්‍රශ්න කරලා ඊළඟට විස්තර කරනවා. රූපය නෙසේය තමයි මේකේ සිංහල පරිවර්තනය කියවන්න. රූපය මෙසේය, රූපයාගේ ඉපදීම මෙසේය, රූපයාගේ විනාශය මෙසේය, වේදනාව මෙසේය, වේදනාවේ ඉපදීම මෙසේය, වේදනාවේ විනාශය මෙසේය, සංඥාව මෙසේය, සංඥාවේ විනාශ සංඥා ඉපදීම මෙසේය, සංඥාවේ විනාශය මෙසේය, සංස්කාරයන් මෙසේය, සංස්කාරයන්ගේ ඉපදීම මෙසේය, සංස්කාරයන්ගේ විනාශය මෙසේය, විඥානය මෙසේය, විඥානයන්ගේ ඉපදීම මෙසේය, විඥානයන්ගේ විනාශය මෙසේයයි. මෙසේ වඩන ලද්දා වූ, මෙසේ පුරුදු කරන ලද්දා වූ අනිත්‍ය සංඥාතුමෝ සියලු කාමරාගය ක්ෂය කරයි, සියලු රූපරාගය ක්ෂය කරයි, සියලු භවරාගය ක්ෂය කරයි, සියලු අවිද්‍යාව ක්ෂය කරයි, සියලු අස්මිමානය සහ මුලින්ම විනාශ කරේයයි පදාළ සේක. ඒ විදිහට තමයි මේ අනිත්‍ය සංඥා සූත්‍රය සඳහන් වෙන්නේ. මෙතන මම හිතනවා මේ අනිත්‍ය සංඥාවට පැහැදිලි පිළිතුරක් දීලා තියෙනවා. අනිත්‍ය සංඥාව මොකද්ද, කෙසේ වදන අනිත්‍ය සංඥාවෙන්ද මේ කෙලෙස් දුරු වෙන්නේ කියලා. ඉතින් මේක බුද්ධ දේශනාව. ඒකට අපි මේ ජාති පහ ගැනම පංච උපාදානස්කන්ධේන ජාති පහ ගැනම අනිත්‍ය සංඥාව වඩන්න කියනවා. කියන්නේ රූපය ගැන, වේදනාව ගැන, සංඥා ගැන, සංකාරය ගැන, විඥානය ගැන. ඒකෙදි රූපයේ අනිත්‍ය සංඥාව වඩන්න කියන්නේ කරුණු තුනක් බලන්න කියනවා. ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ. එතකොට මේ අනිත්‍ය සංඥාවේදී කාරණා තුනක් වෙනවා. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ. එතකොට අපිට තේරුම් ගන්න වෙනවා ඔන්න ඔය කරුණු තුන බලනවා නම් යා මේ කෙලෙස් දුරු වෙන විදිහට යම් කිසි දෙයක අනිත්‍ය සංඥාව වඩනවාය කියන එක. මම ඔව් ඒ සූත්‍රේ මම පැහැදිලි කළේ මේක ගැන අපි අදහස් සාකච්ඡා කරමු. දැනට මොනවා හරි අදහස් තියනවා නම් අපි ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා පොඩි අවස්ථාවක් දෙමු. තෙරුවන් සරණයි. සරණයි. ඒක බොහොම අගනා මේ ග්‍රීමාතේ කැම පොඩි ඉඟියක් කරේ. මොකද ඔබතුමා බොහොම ලස්සනට අපේ සූත්‍ර දේශනාව පැහැදිලි කළා. දැන් ඔන්න සූත්‍රේ උම තමයි තියෙන්නේ. දැන් අපි දන්න විදිහ දැනගත්තොත් නේ අපිට තවදුරටත් කතා කරන්න පුළුවන්. එනිසා පහම ගැන කිව්වා රූපය කියන්නේ මොකද්ද? රූපේ සමුදය මොකද්ද? රූපේ අස්තංගය මොකද්ද දැනගන්න. වේදනාවෙත් එහෙම කිව්වා. ඒ කියන්නේ මොකද්ද? සමුදය මොකද්ද? අස්තංගය දැනගන්න කියලා. ඒ නිසා මම කල්යාණ මිත්‍රෝ කිව්ව දේකට යොමු වෙනවා. එකනාර එක ගන්න දෙන ඔන්න පොඩක් ඒ කියන මාතෘකාව විතරයි කතා කරන්නේ. හරි. මම ඉස්සලාම මම පහත් දෙනෙක් අපි හිතුවොත් දැන් අපි පටන් ගත්තොත් එහෙම මේ සේන මහත්තයාගෙන් මම දැන් ප්‍රීති මහත්තයාගෙන් පටන් ගන්නම්. ප්‍රීති මහත්තයාට මම කියනවා රූපේ සමුදය, රූපේ මොකද්ද, රූපේ සමුදය මොකද්ද, රූපේ අස්තංගය මොකද්ද කියලා ඔබතුමා හොයිබරුන් ගණන් විදිහට කියන්න. ඊළඟට මම වේදනාව ගැන ඒ විදිහටම වේදනාව මොකද්ද, සමුදය අස්තංගය මොකක්ද කියන්න කියලා මම ආරාධනා කරනවා අපේ චන්දන මහත්මයාට. ඊගවට සංඥාව ගැන ඒ විදිහට කියන්න, සංඥා මොකද්ද, සංඥායි සමුදය අස්තංගය මොකද්ද කියන ගැන කියන්න මම යෝජනා කරනවා වසන්ත මහත්තයාට. සංස්කාර ගැන ඒ විදිහටම එක්කුමක්ද සමුදය අස්තංගය ගැන කියන්න කියලා මම ආරාධනා කරනවා. මම සේන මහත්තයාට කියවිලානේ සේන මහත්මයාට. ඔය විදිහට ඔය පස් දෙනාට යොමු වෙනනම් එකිනෙකා එමු කියන්න. ඊට පස්සේ අපි නැවත කොක්ලේ මහත්තයරු වෙලා අපි මේ ඊටවල් වඩා වෙනස් විදිහකට දැන් දකින්න ඕනද කියන දේ තේරුම් ගමු. හොඳයි. අපි පටන් ගන්නෙ ප්‍රීති මහත්මයාගෙන් රූපේ. තෙරුවන් සරණයි දලොත් මහත්මයා, තෙරුවන් සරණයි කොක්ලේ මහත්මයා සමඟ. කොක්ලේ මහත්මයා ඉතාම වැදගත් සූත්‍රයක් අදගෙන හරි දැක්වුවා. මේ ඉතාමත් වැදගත් කරුණක්. මම මෙතන පොඩ්ඩක් හිතන්නේ දැන් මුලින්ම තමයි රූපය මෙසේ, රූපයගේ ඉපදීම මෙසේ, විනාශය මෙසේ. රූපය කියනකොට මම එතනදී අදහස් කරන්නේ මේ අපේ දැනෙන ආයතන පහෙන්. ඒ කියන්නේ රූප රූපය, ශබ්ද රූපය, ඒ ආකාරයෙන් එන රූප ආයතන වලින් මේ රූපය කොහොමද අපි අරමුණු කරගන්නේ කියන එක අඳුන ගැනීමක් තමයි රූපය මෙසේ. එතකොට අපි ආයතන වැඩ කරන ආකාරය ගැන මනා අවබෝධයක් අවශ්‍ය වෙන බවක් තමයි මට හැඟෙන්නේ. ඒ කියන්නේ රූපය ඇති වෙන්නේ කෙසේද, රූපය ඉපදෙන්නේ මෙසේ, ඉපදෙන්නේ කෙසේද කියන එක. රූපය ඉපදීම මෙසේය. එතකොට රූපය කොයි ආකාරයටද අපි විනාශ කරනවා කියන්නේ මෙතන අපි රූපයේ මිදෙන්නේ කෙසේද කියන එක තමයි දැනගත යුත්තේ. දැන් අපි මෙතනදී මම හිතන්නේ ගොඩක් විට අපි කොයි ආකාරයටද අපි රූපය අඳුරගන්නේ කියන එක තමයි වැදගත් වෙන්නේ. මට හිතෙන්නේ මෙතන අපි කලින් උත්තර පොබ්බලගේ මාත්මයක් කිව්ව ආකාරයට ආයතන අඳුන ගැනීම, මේ ආයතන වැඩ කරන ආකාරය ඉතාම වැදගත් වෙනවා. මේක මානසික ඉස්සර පිළිවෙත මම මෙහෙම ඇහුවත් ප්‍රශ්න වලට උත්තර දෙන්න ලේසියි කියලා. ඔවිතුමගේ මං අහනනම් හරි, රූපය කියන්නේ මොකද්ද? රූපය කියන්නේ මොකද්දද? ඔව්, රූපය කියන්නේ දලුවත් මාත්මය දැන් අපේ ආයතන වලින් එන රූප, දැන් ඇසෙන් එනවා රූප රූපය, දැන් කණෙන් එනවා ශබ්ද රූපය, එතකොට මොකද දිවෙන් එනවා රස රූපය, නාසයෙන් එනවා ගන්ධ රූපය. එතකොට ඒ ඔක්කොම අපිට එන රූප ආයතන වලින් එන ආයතන පහෙන් එන රූප. ඒ ඔක්කොටම අපි රූප කියලා සඳහන් කරා. ඒ වයින් තමයි අපි පිටින් දෙන ආරක දෙන විදිහ. ඒ විදිහට කතා කරන විදිහ තමයි උදෝලසි. එතකොට ඔය විදිහට ආයතන හයත් සම්බන්ධ වෙලා මේ එනේම තමයි ඒවා රූප හැදිරි කිව්වා. දැන් කමන්නේ ඒක හොඳ කමන්නේ නෙමෙයි හොඳයි. එතකොට ඔබතුමාගේ සතර මහා භූත හොය ආසිත ඇති ගන්නව කතාවක් කිව්වේ නෑ. ඔය විදිහට රූප ගැන කිව්වා. හොඳයි. එතකොට රූපේ සමුදේ මොකද්ද? රූපේ ඇතිවීම මොකද්ද? කොහොමද ඔය ඇතිවීම අපි ඔබතුමා දැකලා තින්නේ කොහොමද? මේ කොහොමද ওই විදිහටම වෙන්නේ අනිත්‍යවත් දකින්න අපි බලමු. රූපේ ඇතිවීම කොහොමද? රූපයක් ඇති වෙන්නේ කොහොමද? දැන් රූපයක් අපි ගත්තොත් maybe ඇසින් ඇති වෙන වර්ණ රූපයක්. දැන් අපි මොකරි රූපයක් පිටින් තියෙන රූපයක් දැක්කොත් අපි ඇත්තටම ඒක අපි අඳුර අපිට එන්නේ ඇස වර්ණ සටහනක් වශයෙන් තමයි එන්නේ. ඒ කියන්නේ අපි ඇසෙන් එන්නේ වර්ණයක්. එතකොට චිත්‍රයක් තමයි අපිට ඇතුල් වෙන්නේ. එතකොට චිත්‍රය අපි සිතෙන් තමයි අඳුනගන්නේ. ඒ කියන්නේ අපි ඒක අඳුනා ගන්නවා වේදනාවක් සහ සංඥාවක් වශයෙන්. ඒ කියන්නේ අපි විඳීමක් සහ අඳුන ගැනීමක් සිදු වෙන්නේ ඇතුළෙම. එතකොට අපි දැනගන්නේ මෙතෙන්ට ආපු වර්ණ රූපයක්. ඒ ගැන තමයි අපේ අරමුණක් ඇති වෙන්නේ අපි අඳුනගන්නේ. ඒ කියන්නේ අපි කෙලින්ම එතකොට සිත ඇතුලේ වෙන දෙයක් තමයි අඳුනගන්නේ. නමුත් අපි හිතනවා අපි මේ දැකලා තියෙන්නේ එළියෙන් තියෙන රූපේ කියලා. එතන තමයි අපි අවිද්‍යාවක් වශයෙන් අපි ඒ කියන්නේ රූපය ඇති වෙන ආකාරය අපිට තේරෙන්නේ. අපි හිතන්නේ මේ අපි සිතෙන් ඇති කරගේ සිත අඳුනගත්තා. අපි හිතන්නේ ඒක පිටින් තිබු දෙයක් තමයි අපි දැක්කේ කියන එක. ඒක අපි හරියට අඳුනගත්තා නම් අපි කෙලින්ම රූපය ඇතිවීම අපි අඳුන ගන්නවා. එතකොට මම හිතන්නේ ඉතුරු ටිකට එතනින් තමයි යන්නේ. ඒ කියන්නේ වේදනාව කියන එක ඔක්කොටම යන්නේ. අපි මුලින්ම එතකොට ආයතන වැඩ කරන ආකාරයෙන් ඔතනදී අපි තවත් කලිනුත් කතා කරා. දැන් අපිට රූපයක් එනකොට දැන් මනසෙන් ඒ මනසේ ආයතන වැඩ කරන ආකාරය ඒ ආකාරයෙන් තමයි අඳුරගන්නේ. කියන්නේ කෙලින්ම මේ කොහොමද අපි මේක ඇති වෙන්නේ කියන එක ගැන අවබෝධයක් නැතිකම තමයි අපි වෙන අවිස්තර. උදුව අපිට කියන්නේ පෙන්වා දෙන්නේ මේ රූපය කියලා දෙයක් එළියේ ඇති දෙයක් නෙමෙයි. එළියේ තියෙන වර්ණ නම් තියෙන්නේ වර්ණ රූපය කියලා වගේ දෙයක්, වර්ණයක් තමයි. ඒක දැක්කට පස්සේ අපි මේ හිතින් තමයි මේ රූපේ කියන්නේ හදාගන්නේ. ඒක එළියේ තියෙන දෙයක් නෙමෙයි, හිතේ හදාගත් දෙයක් කියන එක තමයි ඔබතුමා කියන්නේ කියලා මම හිතාගන්නේ. මම කියනනේ මම ටයිට් මම සාකලයක රිපීට් කරන්න. එතකොට ඒක එහෙමනම් මේ ඒකේ අස්තංගමේ මොකද්ද? රූපේ නැතිවීම කියන්නේ මොන අවස්ථාව කොහොම වුණද ඒ රූප කිව්වා රූපේ නැති වෙන්නේ? එතකොට මම හිතන්නේ එතකොට දැන් අපිට එන්නේ සංඥාවක්. ඒ කියන්නේ ඒක ඒ ඇවිල්ලා ඒ මොහොතෙන් ඒ වෙදින්ම නැති වී යනවා. එතකොට ඒක අපිට දැනගන්න දෙය රූප සංඥාව කියන එක අනිත්‍යයි. ඒ කියන්නේ ඒක එතකොට අපි කෙලින්ම ඒකේ දැන් අපි පිටතට බැලුවොත් නේ එතකොට තියෙනවා කියලා හිතාගෙන ඉන්නේ. දැන් අපිට අපි දැනගන්නේ අපිට එන සංඥාව. එතකොට ඒ සංඥාව අපි ඇතුලේ දැනගන්න සංඥාවක්. ඒක මොහොතකින් නැති වෙනවා. එතකොට ඒක අනිත්‍යභාවයට ලක් වෙනවා. එතකොට අපි පිටට ඇලීමක් ගැටීමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි මේ සිත ඇතුලේ තියෙන විඳීමක් සහ දැනගැනීමක් තමයි ඒ දේවල් ඒ ෂණයකින් නැති වී යනවා. එතකොට ඒක අනිත්‍යභාවයට ලක් වෙනවා. එතකොට අපි පිට තියෙන දෙයකට ඇලීමක්වත් ගැටීමක්වත් එහි ඒ කියන්නේ නැතිවීමක්වත් එහි දිරායෑමක්වත් ගැන අපිට කතා කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි දැනගන්නේ අපි සිතින් ඇතුලේ තියෙන චෛතසික විතරයි. එතකොට අපි පිටතර සිදු වෙන දේවල් ගැන ඇලීමක් ගැටීමක් ඇති වෙන්නේ නැහැ. ඒ විදිහ තමයි මම අද නේ මම හිතන ඔබතුමා මේ අවනබකතික වෙන්නේ නැති එක මම මේ ඒ සාකච්ඡා විද්‍යාවනකට සමාන විතර ලේසි ඒක වස්තු කරගන්න. ඉතින් ඔබතුමා හොඳින් පැහැදිලි කළා ඒක. ඉතින් හොඳින් කියන්නේ ඔබතුමා හිතන විදිහ ඔක තව දේවල් තියෙනවා නම් අපි පසු අහගමු කොක්කලක වාදනයට. සාමාන්‍යයෙන් පොඩි බාධා කිරීමක් කරන්නම්. දැන් ඔබතුමා අනිත් අයගෙන් අහන්න හදන්නේ වේදනා සංඥා ගැනනේ. එහෙම නැතුව අපි රූපය ගැනම අනිත්‍යයේත් අදහසින්ම තමද මෙතන. නැහැ ඔබතුමා ඉදින් මෙතන අද ගුරුලයට ඉන්නේ ඉඳ ඔබතුමා කිව් විදිහට යමු. නමුත් හැමදාම අපිට වෙන වරදකුත් ඔතන හිටියද මම දකිනවා. මොකද මේ රූපය ගැන කතා කළා ඉතින් ඒක ඉවර කරන්න බෑනේ. ගොඩක් යනවා ගැන ගොඩක් කතා කරන්න පුළුවන්. අර වේදනා සංඥා සංස්කාර මේ කවදාකවත් කතා වෙන්නේ නැහැ සාකච්ඡාවල. බොහොම රියලි කතා කරන්නේ. මේ ඒක මම අද ටිකක් හිතාමතා මම ඔය ඩිස්ට්‍රිබියුට් කරේ මේ වසන්ත මහත්තයාට සංඥාවන් එක දින මොකද රූපෝ ගැන වසන්ත මහත්තයා කිව්වනම් හොඳට කියනවා මේ මම දන්නවා ඉතින් ඒ නිසා මම පොඩ්ඩක් ඩිස්ට්‍රිබියුට් කරේ ටිකක් පොඩ්ඩක් ගැටළු පැත්තෙන් කියන කටින් හිතන්න අවකාශ දෙන්න කියලා පොඩ්ඩක් මේ එලිපිට මේ යෝජනා කරපු නිසා මම ඒ විදිහට යන්නම් එහෙමනම් අපි නැවත ඔබතුමාට මේ වෙනවා එහෙමනම් කොටලගේ මහත්තයා දැන් මං කිව්වේ දැන් අනිත් තයගෙත් මීට වෙනස් අදහස් තියෙනවා නම් රූපය ගැන ඉතිරූපං ඉතිරූපස්ස සමදය ඉතිරූපස්ස අත්ංගමෝ කියන මේ අනිත්‍ය සංඥාව රූපයේ අනිත්‍ය සංඥාව වැඩිම ගැන වෙනස් අදහස් තියෙනවා නම් ඒ ටිකක් අපි ඉදිරිපත් කරන්න කියනවා අපෝ බලමු අපි දැන් අහලා බලමු දැන් අපි මම මගේ අවබෝධ විදිහට මේ සාකච්ඡා මන්නේ අපි හැමදාම ඉන්න කට්ටිය විදිහට බොහෝ අයට ප්‍රතිමාත්මය අපි අපක සාකච්ඡා තුළින්ම මතුවෙච්ච අදහස් ඔය ප්‍රතිමාත්මය කියන්නේ ඉතින් යම් මට්ටමකට කියන්න පුළුවන් තමන්ගේ වචන පෙර තියෙන ගොඩ මේ මොකද කියන්නේ අර මේ શબ્දකෝෂයේ ප්‍රමාණය ඇටියට එතුමා පහදලා කළේ මේ අපි කවුරුත් හිතන විදිය වගේ තමයි ඉතින් ඉතින් ඊට වෙනස් මතයක් කාටහක තියෙනවද රූපේ කියන්නේ ඊට දෙයක් කියලා මොකද ඔක බොහෝ විද්‍යට ඉස්මතු වුණා පෞගේ රූප කාණ්ඩ ගැන අපි දිගටම කතා කරලා කාලයක් මේ අල්පදෘෂ්ටි මාත්‍යම් සම්බන්ධ කරගෙන ඉතින් ඒ නිසා අපි වෙනස් ටයිප් ડોක්ටර් ප්‍රොෆෙසර් කෝස්ටි ගැහුවාගේම වෙන ඔය කොට විදිහ වෙනස් විදිහකට රූපය ගැන කියන්න කවුරු හරි ඉදිරිපත් වෙනවා නම් ඉදිරිපත් වෙන්නේ ඔව් මෙතන රූපය ගැනට වඩා රූපයේ අනිත්‍ය සංඥාව වැඩි වීම ඉස්සෙල්ලා දකින්නොත් ප්‍රශ්න තුන රූපේ මොකද්ද ඔය කිව්ව වාක්කඩ් වැඩි රූපේ කියන්නේ මොකද්ද ගැන වෙන අර්ථකත් නැතිනවද රූපේ ඊගාට සමුදේ වෙනත් විදිහකට දකින්න කෙනෙක් ඉන්නවද අස්තංග වෙනත් කෙනෙක් දකින්න ඔය ප්‍රශ්න තුනට උත්තරය අපි හැමෝම වෙනත් විදිහ ඔය ප්‍රශ්න තුනට වෙනත් උත්තර තුනක් දෙන කෙනෙක් ඉන්නවද වෙන කවුරුත් එහෙම වෙනත් උත්තරයක් මම නම් කියලා අහන්නේ නැහැ නෑකින් බොයි එමුණ පේන්නේ මට හිතර නැතුව ඇති ඔයිට ප්‍රයිටල් දේවල් තමයි පොඩ වචන්ටය වැඩිපුර කියලා කිව්වත් කට්ටිය කියන්නේ ප්‍රොෆෙසර් කෝබ්ලගේ එහෙනම් ඔබතුමාට යමු වෙනනම් ඒ අපි එක පොදු අදහස ඔයා පිළිමාත පැහැදිලි කළ ආකාරයටම කියලා වගේ කල්පනා කරගත්තොත් කුමක්ද තමයි අපිට ඔබතුමාට අපිට පුළුවන් තරමට කාරණා පැහැදිලි කළ දෙන්න ඔව් මං හිතන්නේ මං බලාපොරොත්තු වුණේ කියන්නේ දැන් එක කෙනා දැන් මීට කලින් තමන් ප්‍රගුණ කරන විදි තියෙනවනේ අපි පංච ප්‍රධාන ස්තන්දේ අනිත්‍ය බලන හැටි. එතකොට ඒක පොදුවේ ගත්තොත් දැන් මේ කියන එකට එකඟ වෙනවද නැත්නම් වෙනත් ක්‍රම තියෙනවද තව බලන දේවල් තියෙනවද තව තේරුම් තියෙනවද කියනා වගේ අදහස් ගන්න. මොකද දැන් මං පටන් ගන්නකොටත් ඒ අනිත්‍ය කියන එකට එක එක තේරුම් අපිට අහන්න ලැබෙනවා. ඊළඟට එක එක්කෙනා පුරුදු කරන විදි තියෙනවා. එතකොට මම මෙතන මේ සූත්‍රෙන් බුද්ධ දේශනා විදිහට අපිට ගන්න පුළුවන් තැනක් විදිහටයි මේක ගත්තේ. එතකොට මේකේ අනිත්‍ය සංඥාව කියලා කියන්නේ කරුණු තුනක්. රූපේ අනිත්‍ය සංඥාව කියනකොට කරුණු තුනක් තියෙනවා. يعني ඉතිරූපං ඉතිරූපස්ස සමුදයෝ ඉතිරූපස්ස අත්තංගමෝ. එද මම මතහස් ආපු නැති හින්දා මම කියන්නම්. ඉතින් අපි බොහෝ දෙනෙක් පුරුදු කරන එකක් තමයි රූපේ අනිත්‍ය සංඥාව වඩනවා කියන එකේදී මේ රූපය වෙනස් වෙනවා කියලා බලන එක. තව කරුණක් තමයි රූපය හටගෙන නිරුද්ධ වෙනවා නැත්නම් විපදුණ එක නැති වෙලා යනවා කියලා බලන ක්‍රමී. ඊළඟට අර පිටවය ටිකක් කන්ට්‍රවර්ෂල් කියලා අහන්න ලැබෙනේවා අනිත්‍ය කියන්නේ ඉච්ඡ නැති බවින් අනිත්‍යද කියන එක. ඉතින් මේවත් එක්ක මේක සම්බන්ධ වෙනවද නැත්නම් මේක අමුතු අදහසක්ද නැත්නම් අරවත් බුද්ධ දේශනාවල තියෙන ඒවද කියලා මේ පෙන්වන්න පුළුවන්ද කියන ඔන්න ඔය ප්‍රති සාකච්ඡා වුණත් හොඳයි අපිට තියෙන අදහස් එක ડોක්ටර් මේක දැන් අපි මෙතන නැති මෙතන ඉන්න කට්ටිය ඔය කියපු එකමතයක් නැත්නම් අපි ඒක මේ පිළිසෙට කතා කරන්නක වැඩක් නැහැ මට හිතෙනවා. මොකද මේ පිළිස මම විශ්වාස කරනවා මෙතන අපි කතා කරලා තින්න අර අතන දැන් ඔය පිළිස වාදයේ කිව්ව පදනම තමයි ඉන්නේ. එතනින් එහාට මේ අය මොහොතක් ගේනියන්න අපි මොකද්ද අපි ගේන්න ඕනේ මෙතෙන්ද කියලා. මොකද ඔය අර ඉච්ච කතාව නම් හොඳයි මේ අලුතෙන් එන කතාවක් හින්දා ඒක මම හිතන්නේ මෙතෙන්ද කව අය මම දන්න විදිහට ඒක ඒ විදිහට අරගන්නේ නැහැ කියලා මම එක ගැන හිතනවා මම දන්නේ නැහැ කොහොමද ගැන. නමුත් අර අපි මෙත පෙර කාලයක මේ අපි මෙත ඉන්න ඇත්තට බාහිර රූපයක් දැක්කේ විපරිණාමය ගැන කල්පනා කරන්නේ නැති අනිත්‍ය ගැන රූපයේ තිබිච්ච දේ නැති වෙච්ච නැතිුණා කියන කනිෂ්ඨ ගැන හිතන්නේ නැති. නමුත් පසුගිය කාල සීමාව තුළම විවිධ අවුදු ගානාවක් නේ මේක දැනන්නේ. හේ යෑම තුළ දැන් ඔය දැන් ඔය පිට මහත්මයා මතක් කර ආකාරයට දැකීමකට හුරු වෙමින් තියෙනවා. දැන් එතනින් එහාට ගෙනියන්න විදිහට තමයි ඔබතුමා ප්‍රශ්නේ එහෙම කියලා දුන්නා. අනේ ඒක කොටස් වලට තමයි අපි දැන් ගෙනියන්නේ. අර අපි අර අපි සාමාන්‍ය හැමෝම හිතන අනිත් කතාව මේකෙන් පොඩ්ඩක් ඉස්සරහ ඉන්නවා කියලා හිතන්නේ මේ කට්ටිය. මේ ඉන්න තැනින් කොහොමද ඉස්සරහට ගෙනියන්නේ අපි? හොඳයි. තෙරුවන් සරණයි. අපි දැන් ඇත්තටම මම මේ හැම දෙයක්ම කතා කරන්නේ වචන ටිකක් කතා කරලා දැනුමක් ගොඩ ගහන්න නෙමෙයි. මේක ප්‍රායෝගිකව යොදාගන්නේ කොහොමද? අපිට මේ කියන විදිහ යොදාගත්තොත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අපේ කාම රාග දුරු වෙයිද, භව රාග දුරු වෙයිද, ඔය කියපු ලිස්ට් එක දුරු වෙන විදිහේ වැඩ පිළිවෙලක් අපිට කරන්න පුළුවන්ද ප්‍රායෝගිකව? අන්න ඒකේ දැනගන්න ඒකේ යෙදෙන්න ඒ සඳහා තමයි මේ සාකච්ඡාව තියෙන්නේ. එතකොට ඒ කියන්නේ වචන සම්බන්ධව තර්ක කර කර ඉන්න නෙවෙයි. ඉතින් මෙතෙන්දී අපිට දැන් මේක බුද්ධ දේශනා විදිහට පිළිගත්තොත් මම හිතන්නේ පිළිගන්න වෙනවා. එතකොට අනිත්‍ය සංඥාව වඩන්න ওই පංච උපාදාන ස්කන්ධේ ඕනම එකක් ගත්තොත් කරුණු තුනක් බලන්න කියනවා. රූපේ ගත්තොත් චිත්ති රූපං, ඉති රූපස්ස සමුදයෝ, ඉති රූපස්ස අත්තංගමෝ. එතකොට ඔය තුන අපේ තේරුම් ගන්න වෙනවා. එතෙන්දී දලුවත් මහත්තයා මේකගෙන් කර කරම ඇහුවා. ඉතින් ඉති රූපං කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ඉති රූපං කියනකොට අපි සාමාන්‍ය තේරුම ගත්තොත් මෙන්න මේකයි රූපය. එතන මන් දකින්නේ සාමාන්‍ය දැන් ලෝකෙට අයිති කෙනෙක් රූපය කියන්නේ මොකද්ද? සාමාන්‍ය ලෝකයා. ගරු බුදුරජාණන් වහන්සේ හැම තිස්සෙම ධර්මය දේශනා කරන්නේ මේ ලෝකයා ඉන්න දුකෙන් මුදවන්න මිසක් රහතන් වහන්සේලට, ඒ කියන්නේ දුකෙන් මිදුන මට්ටමකට නෙමෙයි ධර්මය දේශනා කරන්නේ. දුකේ ඉන්න කෙනාට. ඒකට මේ අපිට අනුකම්පාවෙන් දේශනා කරනවා කියන්නේ අපි ඉන්න තත්ත්වයෙන් පටන් අරන් එතනින් ටිකෙන් ටික නිවන කරා යන්නේ කොහොමද කියන එක. ඉතින් මෙතන මං ඉති රූපං කියන එක දකින්නේ සාමාන්‍ය කෙනා රූපය කියලා යම් දෙයක් කියයිද? අනේ ඕනම රූපයක් මෙතන ඉති රූපං විදිහට ගන්න පුළුවන්. ඉතින් අපේ මං හිතන්නේ ඉස්සෙල්ලා විස්තර කළේ මං හිතන්නේ ප්‍රීති මහත්මයානේ බොහොම පැහැදිලිව සඳහන් කළා මේ රූප කියන්නේ මොකද්ද කියලා අහුවහම මේ ඇසට අරමුණු වෙන ඒවා රූප රූප. ඊළඟට කනට අරමුණු වෙන ඒවා ශබ්ද රූප. ඊළඟට ගහන රූප, රස රූප, පොට්ටබ්බ රූප කියන පහ. ඒ ආයතන පහට අරමුණු වෙන ඒවා. ඉතින් එතන මම තව පොඩ්ඩක් එකතු කරනවා. මේ පහ විතරක් නිමේ රූප විදිහට සඳහන් වෙන්නේ ඒවා අරමුණු කරන ආයතන පහක් සඳහන් වෙන්නේ රූප විදිහට. ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය කියන පහත් රූප ධනයටමයි ගන්න. ඒකත් පැහැදිලි ඇති සාමාන්‍ය ලෝකයා ඒවා රූප විදිහට පිළිගන්නවා. එතකොට රූප පිළිබඳව වෙන පැත්තකින් ගත්තත් මේවා රූප කියලා පැහැදිලි කරන්න ඕන කෙනෙක්ට මම හිතන්නේ පුළුවන්. ඒ කියන්නේ දළුව සමාර්ථය මතක කළා වගේ සතර මහා ධාතු පැත්තෙන් ගත්තත් ඉතින් මේවා රූප නෙවෙයි කියන්න බෑ. ඔය කියපු 10. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ආරම්මන පහයි, රස, කන, නාසය, දිව, ශරීරය කියන මේ අපි අජ්ජත් රූප කියන පහයි ගත්තොත් ඔය හැම එකක්ම රූප ධනයට තමයි සාමාන්‍ය කෙනා පිළිගන්නේ. එතකොට අපිට ඉති රූපං කියනකොට ඔන්න ඔය ඕන එකක් රූපය. එන්න මේකයි රූපය. ඊළඟට දැන් ඒ සාමාන්‍ය කෙනා ඉන්න මට්ටම. ඊළඟට බුදුරජාණන් වහන්සේ යම්කිසි වැඩ පිළිවෙලක් පෙන්වන්නේ රූපය පිරිසිඳ දකින්න. එහෙම නැත්නම් රූපයේ ඇත්ත ඇති හැටි යථාභූත ස්වභාවය අවබෝධ කරගන්න. එතකොට ඒ අවබෝධ කිරීම සඳහා දැන් තමන් පටන් ගත්තු ඕන රූපයක ඇත්ත ඇති හැටි අවබෝධ කර ගැනීම සඳහා රූපේ අනිච්ච සංඥාව වඩන්න ඕන. අනිච්ච සංඥාව කියනකොට දැන් මෙතන පැහැදිලි කරනවා ඉති රූපං ඊළඟට බලන්න කියලා ඉති රූපස්ස සමුදෙල්. මේ රූපේ හටගත්තේ කොහමද? මේක හටගත්තේ කොහමද කියලා බලන්න. එතෙන්දි තමයි අපිට මේ ටිකක් සම්මාහර විච එක එක අදහස් එන්නේ. දැන් අපි රූපයක් විදිහට ගත්තොත්, මම උදාහරණයක් විදිහට දැන් ශරීරයක් ගත්තොත්, ශරීරය හටගත්තේ කොහොමද කිව්වොත්, දැන් අපිට එක එක මත්තමේ සමුදේවන් කියන්න පුළුවන්. ඒකට නිස්සයි මේ ශරීරය හටගත්තේ කියලා කියන්න පුළුවන්. දැන් එක මං හිතන්නේ දහමටත් ගැලපෙනවා, ඒ වගේම සාමාන්‍ය මත්තමටත් ගැලපෙනවා. එතකොට ඊළඟට අපි ප්‍රීති මහත්මයා කිව්වා වගේ ඒක තව පැත්තක සමුදේකුත් පේනවා. මේ ආයතන මට්ටමින් බැලුවහම කියන එක. ඉතින් මෙන්න මේ සම්බන්ධවත් අපි කාගේ හරි අදහස් තියෙනවා නම් පොඩ්ඩක් ඉදිරිපත් කරන්න. මං හිතන්නේ නම කිව්වේ නැතත් Tamanට අදහස් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ඒක සාකච්ඡාවට උදව් වෙනවා මේ දැනුම අපි මේ පිරිසිඳ දැකීම සඳහා. තෙරුවන් සරණයි. අදහසක් නැත්තම් මං එහෙමම ඉදිරියට යන්නම්. එතකොට මේ කියන්නේ මම ප්‍රශ්න මතු කරලා මම උත්තර දෙන එක තේරුවත් නැහැ. ඒ හින්දා මං ආහාර ගැන කතා කරන්නේ නැහැ. අපි ආයතන පැත්තෙන්ම කතා කරන්න යනවා. ඒ රූප සමුදය ඇත්තටම අපිට ඇත්ත ඇති හැටි දකින්න නම් බුදුරජාණන් වහන්සේ පෙන්නපු විදිහ තමයි ආයතන පැත්තෙන් බලන්න කියන එක. එහෙනම් අපි දැන් අර ඇහෙන් දැනගන්න රූපයක් නම් දැන් අපිට ඉති රූපම් මට්ටමට ආවේ. ඒ කියන්නේ අර ප්‍රීතිනාත්මය කිව්ව රූප රූප නම් දැන් මේ මොහොතේ අපි මෙනෙහි කරන්නේ ඇහෙන් දැකපු මොකක් හරි ඕනම එකක් අරගන්න. එතකොට ඒකේ සමුදේ විදිහට අපිට බලන්න වෙනවා ওই රූපේ ඔතන තියෙනවා කියලා දැනගන්න උදව් වුණ ආයතන. එතකොට අපි දන්නවා චක්කායතනේ මන ආයතනේ. ওই දෙකෙන් තමයි ওই සිද්ධිය දැනගත්තේ. ඒ තමන්ට කැමති ඕනම රූපයක් ගන්න පුළුවන්. මේක ටිකක් ඇත්ත ඇති හැටි තේරුම් ගන්න අපි ඉන්න දෘෂ්ටියේ ඉඳලා අමාරුයි. ඒ හින්දා තමයි මම අර සාමාන්‍ය හැමදාම කතා කරන උපමාව වතුරට එබෙන බල්ලා පැවටෙන හැටි. එතකොට බල්ලා තව බල්ලෙක් ඉන්නවා කියලා හිතන්නේ වතුරට එබිලා. ඒ කියන්නේ ඇහෙන් දැකලා. ඇහෙන් දැක්කේ නැත්නම් එහෙම අදහසකට එන්නේ නැහනේ. එතකොට ඇහෙන් දැක්කා දැකපු දේ ගැන කල්පනා කළා. අපි දන්නවා දැක්කේ චක්කායතනෙන් කල්පනා කළේ මන ආයතනෙන්. එතකොට ඇහෙන් දැකීම කියන හි කෘත්‍යය තමයි අපේ ප්‍රීති මහත්මයා සඳහන් කළා මේ වර්ණ සටහනක් චිත්‍රයක් කරන් දෙන එක. මේකත් මම හිතන්නේ හැමෝටම පැහැදිලි ඇති. ඇහැට කරන්න පුළුවන් වර්ණ සටහනක් උපද්දලා දෙන එක විතරයි. ඊට වඩා දෙයක් කිරීමේ හැකියාවක් ඇහැට නැහැ. ඊළඟට සිත නේද ඔය වර්ණ සටහන් දිහා බලාගෙන කල්පනා කරේ. අර වතුරට එබෙන බල්ලගේ ඇහෙන් චිත්‍රයක් හදලා දුන්නා. ඒ චිත්‍රේ නිකන් බල්ලෙක් වගේ හැඩයක් තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. ඒක එතකොට ඇහෙන් උපද්දලා දීපු එක ස්වභාවය. ඇහෙන් උපද්දලා දීපු ස්වභාවය මේ එළියේ තියෙන දේ නෙවෙයි. එතකොට ඇහෙන් උපද්දලා දීපු ඒ ස්වභාවය ගැන තමයි ඔන්න මන ආයතනේ වැඩ කරන්නේ. එතකොට ඒ ස්වභාවය ගැන දැන් කල්පනා කරනවා. කල්පනා කරනකොට මොකද වෙන්නේ? දැන් තේින්නේ චිත්‍ර සටහනක් විතරයි. මනස. එතකොට ඒ චිත්‍ර සටහන දිහා බලාගෙන දැන් හිතනවා. මේ මොකද්ද දන්නේ. එතකොට මොකද වෙන්නේ? අපට උදව් වෙන තව જાතියක් තියෙනවා. ඒක තමයි අපේ පෙර අද්දකීම් ටික, පෙර ඇසුර. එතකොට අන්න ඒකත් උදව් කරගෙන ඔන්න නිගමනයකට එනවා. ආ මේ මෙහෙම චිත්‍රක මෙහෙම පේන්නේ නම් බල්ලි කියලා. ඒක තමයි අය මම දෙවෙනි අවස්ථාව විදිහට දාන්නේ. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි අපි අර දෘෂ්ටිගත වෙන මට්ටම. ඒ කියන්නේ ඔය පේන බල්ලා ඉන්නේ එළියේ. එළියේ ඉන්න හින්දා තමයි මෙහෙම පේන්නේ. ඒ කියන්නේ අපි මේ හිතෙන් දැනගත්තු රූපේ දැන් හිතෙන් දැනගත්ත මට්ටමට එහාට යනවා. එහාට යනවා කියන්නේ බාහිරේ පිහිටි යම් කිසි ස්වභාවයක් තමයි මේ දැනගත්තේ කියන මට්ටමින් කල්පනා කරනවා. එතකොට අන්න එතන පේනවා ඇති, එතෙන්දි තමයි අර බාහිර රූපේ ඉපැද්දුවේ. එතකොට ඔතන පේනවා රූප සමුදය කියන එක. එළියේ අපි හිතමු බල්ලගේ මානසිකත්වයෙන් හිතමුකෝ. අන්න බල්ලෙක් ඉන්නවා වතුරේ කියලා දැනගන්න. පන් වතුරේ ඉන්න බල්ලා. එතකොට ඒකේ සමුදය මොකක්ද ඇහුවොත් අපිට ආපන්නම සමුදය ගන්න වෙන්නේ මේ හිතේ හදපු බල්ලා හිතේ හදුවා කියලා නොදන්න කම නැත්නම් අවිද්‍යාව. මේ අවිද්‍යාව තමයි ඇත්ත ඇති නොදන්න කම තමයි වතුරේ ඉන්න බල්ලෙක් උපදින්න සමුදේ වෙලා තියෙන්නේ. ඊට පේනවාද ඉති රූපස්ස සමුදේයෝ කියනකොට දැන් මෙතන සිහිය නොවන පිහිටිය නැති හින්දා නේද ඒ රූපේ හටගත්තේ. ඒ රූපේ කියන්නේ මෙතන මං වතුරේ ඉන්න බල්ලා. හටගත්තේ මේ මන ආයතනෙන් හිතෙන් හිතපු දෙය හිත ඇතුලේ කියලා සිහිය නොවනක් පිහිටියේ නැහැ. ඒ නිසාමයි අර රූපයට සමුදයක් දුන්නේ. ඒ රූපේ හටගත්තේ. ওই සමුදේ තියෙන තාක්කල් දැඩිව විශ්වාස කරනවා එළිය බල්ලෙක් ඉන්නවා කියන එක. ඒකම ඊළඟ වචනේ තමන් ගිය සත්සංගමය කියන එක. මේක නැති වෙන්නේ කොහොමද? විනාශ වෙන්නේ කොහොමද? ඔතන අපි සිහිය නොවන පිහිටියොත් යම් කිසි මොහොතක මේ හිතෙන් හිතපු එක නිහිත දැනගත්තේ. ඕක කවදාවත් එළිය තියෙන්න බෑනේ. දැන් බලන්න බාහිර බල්ලෙක් උපදෙයිද? උපදින්න බෑ. එතකොට ඔන්නෝය නූපදින ගති. එතන සිහිය නොවන පිහිටියොත් එළිය රූපයක් හට නොගන්න ගතිය. අන්න ඒක තමයි මම මේ අත්සංගමය කියන එකෙන් දකින්නේ. එතන මම ආයි කියනවා රූපයක් හට නොගන්න බව, උපදින්න ඇති බව. නූපදින ගතිය තමයි අත්සංගමයේ විදිහට මම දකින්නේ. මොකද මෙතන අපි පොඩ්ඩක් වෙනස් අදහසක් සමහර විට අනිත්‍ය වඩනායේ තියෙනවා. අර හටගත්තු රූපේ නැති වෙලා ගියා නේද කියන එක. ඒ ඊට වඩා වෙනස් අදහසක් මම ඉදිරිපත් කරන්නේ හටගත්තු එක නැති වුණා නෙමෙයි, හටගන්න හේතු නැති නිසා හටගන්නේ කියන අදහසින් තමයි මම මේ අත්සංගම කියන වචනේ තේරුම දකින්නේ. ඒක මෙන්න මේ සිද්ධිය තේරුම් ගත්තොත් තමයි මේක ප්‍රායෝගිකව ඊළඟට කෙනෙකුට යොදා ගන්න පුළුවන් Taman ඇහෙන් දකින දෙයකට. දැන් අපි එළියේ තියෙන ගහක් ඇහෙන් දැක්කොත් අපිට හිතෙන්නේම ඔන්න අඹ ගහක් තියෙනවා. තියෙන අඹ ගහ තමයි මේ ඇහැට අරමුණු උනේ කියන මට්ටමේ තමයි අපි ඉන්නේ ජීවත් වෙන්නේ. එතකොට ඒ ජීවත් වෙනවා කියන්නේ ඔන්න දැන් අපිට ඉති රූපේ කියලා දෙයක් තියෙනවා අඹ ගහ. දැන් ඕකේ ඉති රූපස්ස සමුදයෝ කියනකොට අපිට හොයන්න වෙනවා ඕක හටගත්තේ කොහොමද? එතකොට හටගත්තේ කොහොමද කියලා ලෝකයා හොයන විදිහ තමයි ඔක ඔය අඹයටයක් හින්දා පොවුරහින්දා පස්දිය අරව මේවා එකතු වෙලා මෙහෙම මෙහෙම හැදිලා හැදිලා අඹ ගහක් හැදුනා. ඒකත් එක පැත්තක්. හැබැයි අපි දැන් ආයතන පැත්තෙන් බලනකොට ඊට වඩා වෙනස් විදිහකට අපිට බලන්න වෙනවා. මේ මොහොතේ අපි අඹ ගහ තියෙනවා කියලා දැනගත්තේ දැක්ක හින්දා. දැක්කේ මොකෙන්ද? ඇහෙන්. ඇහැට පුළුවන් මොකද්ද කරන්න? ඇහි හැකියාව වර්ණ සටහනක් උපද්දලා දෙන එක විතරයි. කැමරාවෙන් ෆොටෝ එකක් ගන්නවා වගේ. හැබැයි ඇහැ දන්නේ නැහැ මොකද්ද ඉපැද්දුවේ කියලා. කැමරාව දන්නේ නැහැ මොකද්ද ගත්තු ෆොටෝ එක කියලා. ඒක ඇහි කෘත්‍ය වර්ණ සංඥාවක් උපද්දලා දෙන එක. හිත මොකද කරන්නේ? මන ආයතන. ඔය වර්ණ සංඥාව දිහා බලනවා. බලලා කල්පනා කරනවා. කල්පනා කිරීමේදී දැන් පේන ස්වභාවයට පරණ අද්දකීම් ටික එකතු කරනවා. ඒකතු කිරීම තමයි අඹ ගහ කියන සිද්ධියක් මතුවෙන්නේ. ඒක ඊට කලින් තිබුණේ නැහැ. මේ සිටීම තුල තමයි අඹ ගහ කියන අදහසක් හිතට එන්නේ. ඒ කියන්නේ හිතෙන් හදන දේ හිත දැන ගන්නවා. ඒක දෙවෙනි පියවර, තුන්වෙනි පියවර තමයි. ඔතන අපිට සිහිය නොවන නැති නිසා තමයි අපි ওই දැනගත්තු එක අර එළිය තියනවාමයි. මේ හෙන් දැකලා දැනගත්තේ මේක තියෙන්නේ බාහිරේ කියලා. ඒතර බාහිර අඹ ගහකට උපතක් දෙනවා නැත්නම් හට ගැනීමක් දැන්. එතකොට අන්න එතන දැන් අඹ ගහ කියන එක ඉති රූපං ඉති රූපස්ස සමුදේ යොවෙන්නේ. දැන් සමුදේක විතරයි අපිට බාහිර දෙයක් ගැන කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ආයතනවල විශේෂයෙන්ම ආයතනේ සිහිනවන ප්‍රීහිතියේ නැති තාක් කල් තමයි අපිට බාහිර රූපයක් ගැන කතා කරන්න පුළුවන්. මෙතන යම් කිසි මොහතක දක්ෂ වුණක් සිහිනවන ප්‍රීහිතන ඔය හිතෙන් හදපු දේ නිහිත දැනගත්තා. ඒක එළිය තියෙන විදිහක් නැහැ. කියනකොට අන්න එළියේ විසදීම වෙනවා. ඒකට ඒක අත්ංගමය විදිහට තමයි මන් දකින්නේ. ඒතර මෙන්න මේක ප්‍රායෝගිකව පුරුදු පුහුණු කරන්න පුළුවන් දෙයක්. ඒතර මන් ආරාධනා කරනවා මෙන්න මේක ඉස්සෙල්ලා තේරෙන්නේ නැත්නම් ප්‍රශ්න කරලා හොඳට විමසලා තේරුම් ගන්න. ඊළඟට මේ තේරුම් ගත්ත දේ තමන්ගේ සාමාන්‍ය ජීවිතේ යොදන්න. ඒක තමයි භාවිතා බහුලී කතා කියලා මේකේ විශේෂයෙන්ම කියන්නේ. අනිච්ච සංඥාව කියන එක භාවිතා බහුලී කතා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මේ ඇස උදාහරණයට අරන් ඒ අනිච්ච සංඥාව දකින්නේ රූපේ. මේක ගැන අපි මොනවා හරි පැහැදිලි නැත්නම් එහෙම නැත්නම් වෙනත් අදහස් තියෙනවා නම් අපි ඉදිරිපත් කරන්න අවස්ථාව දෙමු. පෙරුවන් සරණයි. පෙරුවන් සරණයි ප්‍රොබ්ලේ බොහොම කම්කින් ඔය කොටස ඉස්මතු කරන්න තමයි අපිට ඕන කම තිබුණේ. අපි ඔය ඔස්සේ කතා කරමු එහෙමනම්. දැන් ප්‍රොබ්ලිම් මාත්මේ අපිට බොහොම හොඳින් කල්ලාන මිසිනි පෙන්වලා දුන්නා. සමුදේ කුමක්ද රූපේ සංගමයේ සිදුවෙන්නේ නම් ඒ දැකීම තුළින් බව. එතකොට මේ ඒ සමුදේ ගැන පැහැදිලි කරන දෙනකොට මේ ආයතන දෙකක ක්‍රියාකාරීත්වය සිදුවෙන හැටි දැකීම බහුලීකృత කරන්න කියන යෝජනාව ඉදම කරා. මොකද්ද මේ ආයතන දෙකක ක්‍රියාකාරීත්වය කියලා ඉදම පැහැදිලි කර දෙයි. අපි දැන් බලමු අපිට තේරුණා නේද? කල්‍යාණ මිත්‍රයන්ගේ ඒක නෙවෙයි පොඩ්ඩක් අහලා දැනගෙන. ඉතින් මම අපි අර්ථෙන් ටිකක් වැඩිපුර කතා කරන කරලා තියෙන අපි කල්‍යාණ මිත්‍රයන්ට වැඩිපුර කරදර කරන්න නැතුව ඉන්නවා මේ නිශාන්ත මහත්මයා අපි අර මහත්මයාට එහෙම. නමුත් ඕන වෙලාවක ඉදිරිපත් වෙලා කතා කරන්න ඕනේ. ඒක මම නම් මොකෙවල් කමක් නැහැ. මම නම් කියලා ඉදිරිපත් වෙන්නම් දැන් සේන මහත්මයාට ඊකට සතුටුයි. සිරුවන් සරණයි. ඒ ආයතන දෙක විදිහට නම් කළේ තමුන්ගේ තියෙන අභ්‍යන්තර ආයතන කියන සක්කම නාසය දිව ශරීරය කියන ඒවා ඒ වගේ දෙවෙනි ආයතනය හැටියට සැලකුවේ මන ආයතනයට. ඒ දෙකේ එකතු වීම නිසායි මේක හටගන්න කියන එක එතුමා පැහැදිලි කළේ. එකයි මට තේරුනේ. සිරුවන් සරණයි. හොඳයි හොඳයි. මම වසන්ත මහත්මයා වෙන වසන්ත මහත්මයා කොහොමද ඔබතුමා ඒ කාරණා තේරුම් ගන්න? පෙරවන් සරණයේ සිද්ධනාගේ ඉන්න පොගල්ගේ මහත්මයා ලස්සනට පැහැදිලි කරලා තියෙනවා රූපය කියන්නේ මොකක්ද, රූපය හටගන්නේ උපදින්නේ ඉති වෙන්නේ කොහොමද, ඉස්පස්සේ ඒකේ අත්ංගනේ කොහොමද කියලා. ඉතින් එතකොට ආහාර පැත්තෙන් බලලා ඒකම කතා කරන එක අපි සාමාන්‍ය පුරු ප්‍රජාවට කිසි ප්‍රශ්නයක් තමයි කියලා ඉස්සරහ කරගන්න. නමුත් එතුමා අපිට පැහැදිලි කරලා තියෙනවා මෙතන ඊට වඩා හත්පසින්ම වෙනස් දෙයක් මේක මොකද ඊට වඩා ඔබට දකිද කියලා. එතකොට බැලුවොත් කොමාවකින්ද ගත්තොත් අපි ශබ්දය ගැන ගත්තොත් ඒ පහසි කියලා තමයි. එතකොට ඔය ඔක්කොම ඇත්තටම මෙතන ඔය අපි ඉන්නේ කියවට රූපයේ කී දෙක තේරුම් ගත්තොත් එතකොට වේදනාව සංඥාව ඒව ඔක්කොම එකට එනවා. ඒව ඔක්කොම අරකටම ගලපන්න පුළුවන් කියලා මට හිතෙන්නේ. මොකද ඒව ඔක්කොම අනුකූලව ඇති වෙන දේවල්. එතකොට දැන් ශබ්දයක් කියන එක ආයතන දෙකක් සම්බන්ධ වෙනවා. අපිට ශබ්දයක් ඇහුණා. ඉතින් පටන් ගමු. ඒ ශබ්දය කියන්නේ මොකද්ද? ඒකට දුන්නාම කන කියන එක අපි දන්නේ නැහැ. කන කියන එක අපි දුරු සංඥාවක්. ඒක දැක්කේ නැහැ කන කියලා. මොකද්ද? එතකොට ශබ්දය ඇහුණා. අපි ඒ ශබ්දයක අපි සංකීර්ණ විදිහට එක්කෝ සක සංඥාවක් ආව. ඒක දිලිම්බු තුනා වචන සංඥාව කියන්නේ එක් හඳුනගත්ත. ඒ හඳුනගත්තේ ඒක මොකක් හරි ඒ ක්‍රියාවලියක් වුණා අපේ මේ කනේ තියෙන ප්‍රසාද දිවිලා. ඊට පස්සේ ඒකින් මනාචන වැඩ කළා මේ සද්දේ. ඉතින් දැන් ඔය සද්දේ ඇහිච්ච පමණින්ම අපිට අපිට අපේ මනස කියනවා මනසෙන් හදලා පෙන්නනවා ආ මේ සද්දය අපි කවදින් පුරුදු වෙච්ච එකක් එක්ක සම්බන්ධ කරනවා. ඒක තමයි මන මනෝපබ්බං ග්‍රමාධර්මා මනෝචිත්ත මනෝමය. ඒ ධර්ම තමයි අපිට දැනෙන්න ඕනේ ඉන්නේ. කිසිම දෙයක් ඇහුනේ සද්දයක්. ඒක නිකන් වායු ගොල්ලේ තුලින් ආපු ශබ්ද තරංගයක්. මේ කන කියන එක රේඩියෝ එකක් වගේ කන්වර්ට් කරලා ඔන්න දැන් තියෙන ප්‍රතිබිම්බයක් හැදුවා මොකද ඒක කියන්නේ මේ වගේ සංඥාවක් අපිට පෙන්නවා මේ වගේ දේ. ඒ සංඥාවට බුදුහාමුදුරුවෝ නිරිඳුවා. ඒක ප්‍රත්‍යඥානේ කියන්නේ නිරිඳු ටික. විපල්යන්තෙන් කවුරු තේරුම් ගන්න විඥානේ පෙන්නවා මේ වගේ දෙයක් වුණා. දැන් ඔන්න විඥානේ කියන්නේ ඉතන එතන ශබ්ද රූපයක් ගුණ නැගුණ මොකක් හරි දෙයක්. අපයි ඉතන පුරුද්දත් එක්ක ඒක කියලා. අපි ඉස්සෙල්ලා දැන් ඔන්න දැන් නමක් කියන්නේ නමුත් මොකක් හරි සතේ. ඔන්න ඒ සතාව ආවා. ඔන්න ඒ සතාව අඳුනගත්තා. අඳුනගත්ත සතාව ඕ මේ ඉන්නේ මෙයා තමයි. කපුටි. උගේ පාට වර්ණ සුවඳ ගඳ මුළු තේරම. ඒ කියන්නේ ඉස්තර කපුටු. ඒ කියන්නේ කුරුස් ආකාරයකටම මේ රූපේ දැන් අපිට තේරෙන්න ගත්තා. මේ ඉස්තර හිටපු ලංකාවේ කපුටු જાතිය මේ නම් මේ කැනඩාවේ ඉන්න කපුටු මොනෝ හරි ඒ වගේද. ඒත් ඒක ඇත්තට ගියා කියන්නේ දිගටම අර ඒ කියන්නේ එළිය තිබ්බා. ඒ සතාව. මේ ඇතුලෙන් හැදපු දෙයක්. කොහොමද එළියට දාන්නේ කියන එක තමයි ඔතන තියෙන ප්‍රශ්න. අර තුන්වෙනි අවස්ථාව. අතලගෙන අවස්ථාවට ගියා කියන්නේ ඒක ඇලිලා. ඒ කියන්නේ ඒක දිගටම ඒ සතාව ගැන හිතලා කරලා ඒකෙන් ප්‍රපංචික ඉවරයි. ආ මදු පිටික සූත්‍රය නම් ඒ පැත්තටම කියනවා. නමුත් ඒකේ යන දෙවෙනි විදිහේ විඥාන හැදෙනවා. පළවෙනි එකෙන් කියන්නේ ශබ්දේ, ශබ්දයත් එක්ක ඇති වෙච්ච විඥානයේ, සෝත විඥානයේ, ඒ සෝත විඥානයේ මේව කරගත්තේ මේ වගේ දෙයක් එකයි. ඉතින් හරියට කිසිම හැඟීමක් ගන්නේ නැහැ. නමුත් තුන්වෙනි අවස්ථාවේ තමයි ඔන්න ඒක මනසින් ස්කෑන් කරලා බලලා ඒක දැනෙන්නේ විදියට. එතකොට තමයි ඔතන එතනින් තමයි රූපය කියන්නේ ඔන්න ශබ්ද රූපය ඇතුළේ සතෙක් අපිට උපදල් දුන්නේ. ඒක තමයි රූප ඉස්සෙල්ලේ ඇති වෙච්ච මේ රූපයේ හට ගැනීම. ඔන්න පාදන ස්කන්ධය හැදුණා. එක විදියට කිව්වොත් පාදන ස්කන්ධයක් ඇති වුණා. ඒ සම්බන්ධය. ඒ වගේම තමයි නාම රූප දෙකක ක්‍රියාවලිය. නාම රූප දෙකක නාම රූප දෙකේ ක්‍රියාවලිය කියන්නේ මේ පංච පාදන ස්කන්ධ මේ වේදනා සංඥා චේතනා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරය කියන ඔය ටික මුපද විඥාණයට අහු වුණා. ආ අරකින් දෙකට එකතු කරලා සම්පූර්ණයක් පෙර අධ්‍යක්ීමක් එක්ක එකතු කරලා අරගෙන තෙන්නේ ආස්තින්ම නොදන්න දෙයක් තෙන්නවා. ඒ විඥානයේ ලක්ෂණය කියලා විඥානයට අහු වෙන්න කාරණා දෙකක් තියෙනවා. ඒක තමයි අපිට අහු වෙන්නේ මානසිකාරය කියන්නේ. මේක තමයි ස්පර්ශය. ස්පර්ශයේ විඥානයට අහු වෙනවා නම් අපි මේ රහත ඒ පරිසිය අහුවෙන්නේ නැති නිසා තමයි අපි යෝනිසෝ මනසිකාරය කියන එක දිගනවා කියන්නේ. යෝනිසෝ මනසිකාරය කියන එක හරියට තිබුණොත් අපි අයෝනිසෝ මනසිකාරයෙන් ඉන්න තාම තමයි අපි ලෝකෙට හුදී. අනේ සතෙක් ඉන්නවා. යෝනිසෝ මනසිකාරය පටන් ගත්ත කෑන්න ඔන්න අස්තංගම. ඒක තමයි නැති වෙන පැත්ත. රිවර්ස් එකට හිතන්න. හිතන ගන්න පාසපරද කොගලමට කිව්වාගේ ඔන්න අපි කොහොමද මේක එහෙම තියෙන්නේ? හිතන්න හිත දෙන්න. මෙන්න මේ ආයතන දෙක ගෙන ඒ ආයතන දෙක බලලා ඒ දෙක වෙන් කරනවා. ඒක ඔක්ක නාම රූප පරිච්ඡේදම තමයි. මම හිතන්නේ කොහේද තන තේරුම් ගත්තද බලත් මහත්තයා සිරුරම් කරනවා. ඔව්. නෑ මම වැඩි දෙනවා සඳ මත නිවැරදි කරන්න මම හිතනවා ඔබතුමාට ඔය කලින් ඉඳන් තිබිච්ච දැනුම ඒ කියන්නේ ඔබේ ගොඩ බිල්ඩ් අප් වෙච්ච නොලෙජ් එක දැනුම එහෙම නැත්නම් අවබෝධය ඒක මම එහෙම කියලා මම කොම්පිලි මාත්‍යාවට කියමු වෙනවා. මම දන්නවා ඔබතුමා අපිට මේ යමක් කියන්න හදනවා මේ අපිට තීන දැනුමට වඩා එහාට ගිය දෙයක් මේක හරි ළඟයි වගේ හරිම සමාන්තරයි හරි ළඟයි වගේ ඒ සඳ මාත්‍ය කියපු දේ සහ ඔබතුමායි කියන්න හදන දේ අතර පුංචි හරි ගැප් එකක් තියෙනවා නම් ඒ ගැප් එක අපිට කියලා දෙන්නකො මං කියන දේ තේරෙනවද මට හිතනවා ඔබතුමා දන්නවා ඔබතුමා හිතනවනේ මං දන්නවා ඔබතුමා අපිට මේ සියුම් තැනක් කියන්න හදනවා අමුත අපිට අර පෙර විච්ච දැනුම තමයි කියුනේ ඔක අපිට තිබුණා මං ඊතලට කතා කරන කිවි ඔය නෝ දැනුම් අපිට තියෙනවා එතකොට මේ මොකද මේ චූටි ගැප් එක මිසින් ඔන්නක පොඩ්ඩක් උස්මද ගන්න පුළුවන් ඔව් මං හිතන්නේ දැන් දැනුම තිබුණට අපි ඇයි ප්‍රායෝගිකව ලෝකෙට අහුවෙන්නේ කියන ප්‍රශ්නේ තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ ඉතින් මේක දැනුම තියාගෙන හිටියට ලෝකෙන් එතර වෙන්නේ නැහැ එහෙනම් මේ දැනුම දන්න දේ ඉස්සෙල්ලා කියන්නේ දැනගන්න ඥානං පස්සන් දන්න දේ දැක්මක් කරගන්න ඥානං පස්සන් යථා භූතං ඊළඟට මේක භාවිතා බහුලී කතා මේ සූත්‍රෙත් ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලිව කියනවා මේ අනිච්ච සංඥාව භාවිතා බහුලී කතා. ඒතට අනිච්ච සංඥාව භාවිතා කරන්න කලින් අනිච්ච සංඥාව මොකක්ද කියලා දැනගන්න ඕනේ. කෙසේ වදන අනිච්ච සංඥාවෙන්ද කෙලෙස් දුරු වෙන්නේ කියලා අවබෝධයක් කරගන්න ඕනේ. එතකොට අපි ඒක තේරුම් අරගෙන ඒක ඊළඟට ප්‍රායෝගිකව යොදන්න ඕනේ. මේ යෙදීම තුල තමයි ඇත්තටම රූපය සිරසින්ද දකින්න පුළුවන් වෙන්නේ. ඒත් අන්නේ අඩුව තමයි මම මේ කියෙන්නන්නේ මේක අර ප්‍රායෝගිකව මේකේ යෙදෙන්න. ඒ මේක තේරුම් ගන්න මෙන්න මේ විදිහටයි මේක වඩන්න ඕන කියන එක. එතකොට ඒ යෙදීමේ අඩුව මත තමයි මේ අපේ අඩුව තියෙන්නේ. අපි මේක කොච්චර කතා කළත් ඉතින් ඔය එළි රූපයක් තියෙනවානේ අපි නිදිහින් හැපෙන්නේ මොකේද? නැත්තම් ඔය අඳුරගන්නේ දැක්කහම අපි කවුද කියලා කතා කරන්නේ කවුරු එක්කද? ඉතින් ඔයගේ ප්‍රායෝගික ප්‍රශ්න එනවා. අර මේ ප්‍රායෝගික ප්‍රශ්න එන්නේ අපි මේකේ මේ අර දැනුමක් විතරක් කියන මට්ටමකින් නවත්තගෙන ඒක අර භාවිතා බහුලී කතා. ඒ කියන්නේ ප්‍රායෝගිකව කිරීමේ අඩුවක් තියෙනවා. මොකද මේක මම මේ අත්දැකීමෙන්මයි කියන්නේ ඒක කරන අයගේ අත්දැකීම් එක්කයි කියන්නේ මේක භාවිතා කරන්න ඕනේ. හැබැයි භාවිතා කිරීමේදී කියන තරම් ලේසිත් නැහැ. විශේෂයෙන් දැන් මම ඇහෙන් දකින එකට විස්තර කළාට ඒක ප්‍රායෝගිකව කරන්න හරිම අමාරුයි. එහෙනම් මං යෝජනා කරන්නේ ඉස්සෙල්ලා අර වසන්ත මහත්තයා කිව්වා වගේ මේ අපිට කණෙන් ඇහෙන දේවල් වලට රූප දාන එක තේරුම් ගන්නත් ලේසි ප්‍රායෝගිකව කරන්නත් ලේසි. මේ තුමා උදාහරණයකට ගත්තා අපිට කපුටෙක් කෑ ගහනවා ඇහෙනකොට. ඒ ශබ්දේ ඇහෙනකොට කපුටෙක්ගේ රූපයක් නැවෙන්නේ උපදින්නේ කොහමද? එතකොට අපි දන්නවා සෝතායතනෙට දෙන්න පුළුවන් ශබ්ද සංඥාවක් විතරයි. ශබ්ද සංඥාවේ රූප නැහැ. අපි උදාහරණයක් විදියට ගත්තොත් කළු පාටක් නැහැ ශබ්ද සංඥාවේ. කපුටටයි. ඒ වුණාට ඔක ගැන කල්පනා කරනකොට අපේ හිත පෙන්නනවා කළු පාට කපුටේ. එයාගේ හැඩයත් එක්ක. එයාගේ ගතිගුණත් එක්ක. වර්ණේ විතරන්නේ තව තව දේවලුත් දාලා. එතකොට මේ පෙන්නපු කපුට කොහෙන්ද ඉපදුනේ? අර සද්දේ අපිට ගෙනත් දුන්නද? නැත්නම් වෙන පැත්තකින්ද? එතකොට ඔන්න නුවණට පේනවා සද්දේට කපුටෙක් ගෙනත් දෙන්න විදිහක් නැහැ. ශබ්ද සංඥාව කියන එකේ රූප නැහැ. එහෙනම් ওই රූපේ ඉපදුවේ අපේ හිත ඇතුලෙන්මයි. හිත ඇතුලෙන් කියන්නේ හිත තව මොනවා හරි උදව් කරගෙන තමයි ඒක හැදුවේ. තව උදව් කරගත්තේ මොකද්ද? අපේ පරණ අත්දැකීම පෙර ඇසුර. ඒකට පෙර ඇසුරක් මෙතෙන්ට ගත්තු නිසාමයි දැන් මේ මොහොතේ අපිට කපුටගේ චිත්‍රයක් පේන්නේ, සතහනක් පේන්නේ, එයාගේ ගතිගුණ ටිකක් පේන්නේ. ගතිගුණ කියනකොට මම කියන්නේ දැන් කපුටෙක්ව මතක් වුණාමයි, ගිරවෙක්ව මතක් වුණාමයි එනහමයි අපේ එන අදහස් ටික වෙනස්නේ. අන්න ඒවත් මෙතෙන්ට සම්බන්ධ වෙලා තියෙනවා අපි නොදැනුවත්වම. එතකොට බලන්න ඒ ලොකු සංස්කරණයක් කරලා තියෙනවා. එතකොට මේ එතන දැන් අපිට ඔතන නවත්තන්නත් බෑ, නවත්තන්න හදන්නත් එපා. ඔතන දැනට වරදකුත් නැහැ. ලොකුම වරද තියෙන්නේ ඔතනත් නෙමෙයි. මේ හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන එකේ නෙමෙයි වරද තියෙන්නේ. ඔය කපුටා ඉන්නේ අන්නාර ගහ උඩ එළියේ කියලා බාහිරයට දාන තැන. ඒ කියන්නේ හිතෙන් හදපු දේ බාහිර තියෙන රූපයක් බවට පත් කරනවා. ඔන්න ඕක තමයි ඒ රූප සමුදය කියලා මම දකින්නේ. ඒකට මේක කණෙන් ඇහෙන ශබ්දවලට හරි ලේසි ප්‍රායෝගිකව දකින්නයි පුරුදු කරන්නයි. ඒතර අපි ඇහෙන ශබ්දයක් නිසා රූපයක් දැනගත්ත ගමන් අනිත්‍යත්වයට පොඩ්ඩක් පෙන්වන්න ඔය රූපේ ඇත්තටම ඉබියේ තියෙන දෙයක්ද නැත්නම් හිතෙන් හදලා හිත දැනගත්තු දෙයක්ද? ඕක පෙන්වන්න අර බාහිර රූප උපද්දන එක ටිකෙන් ටික දුරු වෙනවා. ඒ රූප උපදින්නේ නැති වෙනවා. ඉතින් අන්නේ මත්තමට ගන්න මේක ප්‍රායෝගිකව යෙදෙන්න. ඒ යෙදීම තුල බාහිර රූප උපදින එක ටිකෙන් ටික දුරු වෙනවා. සද්ද ඇහි. සද්දෙට රූපෙකුත් හිතට මතුවේ. හැබැයි ඕක එළියේ තියෙනවා කියලා විශ්වාස කරපු එක ටිකෙන් ටික කැඩේ. ඒක මේ අනිච්ච සංඥාව වැඩිමේ මූලික දේ. එතකොට අපි අර මොනවයින් හරි හැදිච්ච රූප උපද්දන එක ටිකෙන් ටික දුරු කරනවා. දැන් හිතෙන් හැදුන රූපේ අපිට අල්ලන්න බෑනේ. ගඳ සුගත බලන්න බෑනේ. වෙන ආයතන වලින් අත්දකින්න බෑනේ හිත ඇතුලේ සිද්ධිය. හැබැයි එළියේ තියෙන රූපේ අපිට අනිත් ආයතන වලින් අත්දකින්න පුළුවන්. එතකොට අන්නේ අනිත් ආයතන වලින් අත්දකින්න පුළුවන් රූප ඉපදීම පේන්න ගන්නවා. එහෙම ඉපදුනේ මේ සමුදේ තියෙනකන් විතරයි. මේ අවිද්‍යාව තියෙනකන් විතරයි. මෙතන ඇත්ත ඇති නොදන්නකම තියෙනකන් සියනවන නැති තාක්කල් විතරයි අපිට එළියේ රූප පරිහරණය කරන්න පුළුවන්. මොකද අවිද්‍යාව ප්‍රත්‍යයෙන්මයි මේ රූප ඉපදුනේ. යම් කිසි මොහොතක ඔය අවිද්‍යාව යෙදුම් නැත්නම් ඔය රූපේ උපදින්න ගියන්නේ නැහැ. මම කියන්නේ මේ බාහිර මනාවෙන් හරි හැදිච්ච රූපය. එතකොට අන්න ඉති රූපං කියන එකයි සමුදයයි අත්තංගමයයි හොඳට පේනවා. ඒක ඔක පෙන්වීම කියන්නේ ඒ නිරෝධ කරන මාර්ගයේ වැඩිමක සිද්ධ වෙනවා. එතකොට මේක මෙතන හොඳට ගැලපෙනවා චතුරාර්ය සත්‍යයටයි පටිච්ච සමුප්පාදයටයි. පටිච්ච සමුප්පාද පැත්තෙන් එනවා ඉමස්මින් සති ඉදං හොති. මේ හේතු තියනකම් ඔය ඵලය තියෙනවා. ඒතර බාහිර රූපේ තියෙන්නේ මේ පැත්තේ සමුදේ යෙදෙන තාක්කල් විතරයි. ඒක න අනිත්‍යත්ව තමයි. බාහිර රූපයක් ගැන කතා කරන්න බෑ මේ සමුදයෙන් තොරව. අනිත්‍යත්වයට පේනවා මේ සමුදේ යෙදුම් නැත්නම් බාහිර රූපයක් උපදින්නේ හටගන්න නිරෝධයේ කියන පැත්ත. එතකොට ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවයි. එතන පේනවා මේ දකින්නේ පටිච්ච සමුප්පාදෙනි. මේ හිතට පෙන්වන්නේ මේ අවබෝධ කරගන්න පටිච්ච සමුප්පාදේ කියන එක. ඔබ චතුරාර්ය සත්‍ය පැත්තෙන් ගත්තොත් එළියේ තියෙන රූපය අපි උපාදාන කරලා රූප උපාදානය. ඕකට නේද බුදුරජාණන් වහන්සේ දුකයි කියලා කියන්නේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. එහෙම නැත්නම් රූප උපාදානස්කන්ධය දුකයි. එතකොට ඒ දුක යෙදිලා තියෙන්නේ මේ සමුදයක් එක්ක. එතකොට දුකයි සමුදයයි එකට යන දෙයක්. සමුදය නැති වුණොත් අර රූපේ නිරෝධ වෙනවා කියන්නේ දුකයි මේ නිරෝධ වෙන්නේ. එහෙනම් ඔය අවබෝධ වෙන්නේ දුක්ඛ නිරෝධය. එහෙනම් මේක හිතට පෙන්වන මොහොතක් මොහොතක් පාසා වැඩෙන්නේ මේ ලෝකයෙන් එතර වෙන රූපෙන් එතර වෙන දුකෙන් එතර වෙන මාර්ගය නේද කියලා ඔන්නහම පැහැදිලි දැක්මක් ඇතුව මේක කරන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට අර එක ප්‍රායෝගිකව කිරීම තුළ මේක චතුරාර්ය සත්‍යයයි පටිච්ච සමුප්පාදයයි ලෝකෝත්තර මාර්ගයයි කියන එක ගැනත් දැඩි විශ්වාසයක් අවබෝධයක් ඇතුව මේක කරන්න පුළුවන් වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මම කල්යනා මිත්‍රෙන් විවෘත කරන ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න වෙලාව නේද? විනාඩි 45ක් තියෙනවා. මේ වතුකර දීප කාරණාව පිළිබඳවම මතුවෙන ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න පුළුවන්. අකෝබරගේ මාත්මයා බොහොම පින් හොඳට විස්තර කරලා දුන්නාට මට පොඩි පැහැදිලි කිරීමක් කරගත්තොත් හොඳයි කියලා හිතුණා. අනිත්‍ය සංඥාව කියනකොට මට ඒක පොඩ තේරුම් ගන්න අවශ්‍යයි. මේ අනිත්‍ය කියනකොට ඒක මේ නිට්ටයක් නැති බව, ඒ කියන්නේ තියෙන දෙයක නිට්ටයක් නැති බව ද කියන එක ප්‍රශ්නයක්. අනිත්‍ය කියනවා මේ සිංහල පරිවර්තන තියෙනවා මේ රූපයගේ විනාශය. එතකොට එතනදී යම් කිසි තියෙන දෙයක් විනාශ වීමද කියන එක ඒකත් ප්‍රශ්නයක්. එතකොට ඒක ඔබතුමා කිව්ව ආකාරයට ඇති නොවීම ඒක කොහොමද විනාශය කියන එක ඒක ගැළපෙන්නේ කියන එක. අනිත්‍ය කියන එක කියන්නේ නිත්‍යක් නැති බව කියන එක ඇති නොවීමට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එකත් පොඩ්ඩක් තේරුම් කරලා දුන්නොත් පිසිත් දෙනවා. තේරුම් සරණයි. සේවා ස්ථාන පිටමාත්‍යා ගුගලෝ මතේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඉස්සෙල්ලා මම මේ අපි අර කතා කරපු දේ හින්දා මට හිතා මේවන්න. දැන් ඔබතුමාට ඉස්සෙල්ලා අපි රූපය ගැන විස්තර කරනකොට ඔබතුමා අපිට රූපය ගැන විස්තර කරන්න යම් කිසි විදිහකට රූපය කියන්නේ මොකද්ද, සමුදේ මොකද්ද, අස්තංගමේ මොකද්ද කියලා. මම නිකන් මේ සාකච්ඡාව පෝෂණය කරන්නම අද මේ කතා කරන්නේ. මොකද ගුගලෝ මතේ කිව්වා වගේ අපි නිකන් කතා කරලා දන්නේ නැහැ. මම මෙතන මේක මගේ රාජකාරී විදිහට මේ සාගරේ මණ්ඩපේ තියෙන කට්ටියවත් දන්න නිසා ඉන්න තැන දන්න නිසා මම මේ මේ මේ මෙතනින් ඉස්සරහට ගෙන යන වචනයක් අපිට ගමක් කියන ගන්න ඕනේ හින්දා මේ විදිහට වතුරානේ. දැන් ඔබතුමා ඒ දැනුම තිබුණා ඔබතුමාට. රූපේ කියන්නේ කුමක්ද? රූපේ සමුදේ මොකද්ද? රූපේ අස්තංගේ මොකද්ද කියන්නේ ඔබතුමා ලස්සන ඉස්සෙල්ලා පැහැදිලි කරානේ. ඉතින් එහෙම තීරණකොට ඔය දැන් අහපු ප්‍රශ්නය එන්නේ කොහොමද කියලා මම අහන්න කැමතියි. අර එළියේ තියෙන එකක නැතිවීමක් ගැන ඒක කොහොමද මේ ප්‍රශ්නේ එන්නේ කොහොමද අර දැනුමත් එක්ක? නැද අර දැනුම වෙනම එකක්ද මේ ප්‍රශ්නේ වෙනම එකක්ද කොහොමද මේ දෙක සම්බන්ධ වෙන්නේ කියලා නිකම් මට පැහැදිලි කරන්න කියන අපි ඒක පොකුළු මහත්තයාට උපකාරයක් වේ උත්තර දෙන්න. අනේක මොහොත් තකන් ප්‍රීත් මහත්තයා කතා කරන්න. මම ඉස්සර තේරුම් කරගත්ත එකේ පොඩි වෙනසක් තිබුණ බව තමයි මට වැටහෙන්නේ දැන් කොංගල්ගේ මහත්මයා විස්තර කර දුන්න ආකාරයට. මම කලින්ම විස්තර කරේ මේ අනිත්‍ය කියන එක මම තේරුම් ගන්න හිටියේ. එතකොට ඒ වෙලේ අර සංඥාවක් ඇති වෙලා ඒක ඒ වෙලේ නැති වුණයි කියන එක තමයි අනිත්‍ය කියලා මම මුලින්ම තේරුම් කරගත්තේ. නමුත් දැන් කොංගල මහත්මයා කිව්ව ආකාරයට එහෙම දැක් නෙවෙයි. කියන්නේ ඒක ඇති නොවීමම. ඒ කියන්නේ එහෙම දෙයක් ඇති නොවි ඇති වෙලාම නැහැ කියන එක තමයි. ඒ කියන්නේ සංඥාවක් ඇති වී නැතිවීම නෙවෙයි. ඒ කියන්නේ ඇති නොවීමම තමයි අනිත්‍ය කියන එක තමයි මට දැන් තේරුම් ගියේ. ඒ කියන්නේ මම මුලින් තේරුම් ගත්ත ආකාරයේ පොඩි වෙනසක් තියෙන බව තමයි වැටහි ගියේ. ඒකම තමයි මම මේ පොඩක් මේ ටෙක්නිකල් මේක මේ වචනේ තේරුම් ගන්න තමයි මේ දැම් ප්‍රශ්නේ යමු කරේ. තේමසන්න. තේමසන්න. ප්‍රධානම කොක්ලි මහත්තයෝ වෙන්න නේද? හන්දේ. ඔව් පොඩ්ඩක් අමතක ඉන්න කලින් ප්‍රීතිනා නැත ඒ උත්තරේ දෙන්න ඕන. දැන් ඔබතුමා මෙතන වැරදිලා නැහැ. හැබැයි අපි මේ කතා කරන තැන වෙනස් දෙයක්. ඒ වැරදිලා නැහැ කියන්නේ මෙහෙමයි. දැන් මම පෙන්නුවේ සංඥාව අනුව රූපයක් උපද්දන එක. ඒ රූපය කියනකොට තේරුම් ගන්න බාහිර තියෙන දෙයක්. බාහිර මොනවායින් හරි හැදිච්ච. අපි සාමාන්‍යයෙන් අර ගොඩක් වෙලාවට එන්නේ සතර මහා ධාතුයෙන් හැදිච්ච දෙයක්. ඒකට සතර මහා ධාතුවේ එළියේ තියෙනවා. ඒකෙන් හැදිච්ච රූපයක් ගැන. මාරාඹදාහා කියලා උදාහරණයක් ගත්තේ. නැත්නම් අපි වසන්ත මහත්තයාගේ එකේ කපුට කියලා ගත්තේ. එතකොට ඒ බාහිර ඉන්න කපුට. බාහිර තියෙන අඹදහ. එතකොට දැන් එතන බලන්නේ ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ කියන එක. ඒක කපුට කියන එක අපේ ලෝකෙට රූපයක්. අඹගහ කියන එක රූපයක්. එහෙනම් ඒ රූපයෙන් පටන් ගන්න ඉති රූපං. එතකොට ඒකේ සමුදය මොකද්ද? ඇහෙන් අරන් දුන්න සංඥාව ගැන හිතෙන් කල්පනා කරනවා. ඒ කල්පනා කිරීම තුළ හිතෙන් ධම්මාරම්මණයක් හදලා ඒකම හිතෙන් දැනගන්නවා. කියන්නේ මනසෙන් හදන දේක් මනස දැනගන්නවා. ඒක හිත ඇතුලේ ක්‍රියාකාරීත්වයක්. එතන රූප සම්බන්ධයක් නැහැ. එතන සතරමහා ධාතුවක් සම්බන්ධයක් නැහැ. ඒකයි මම අර අල්ලන්න බෑ කියලා කිව්වේ. හැබැයි අපි ඕක අල්ලන්න පුළුවන් එළියේ තියෙන රූපයක් බවට පත් කරන අපේ දෘෂ්ටියක් මත. ඒක ඇත්ත ඇති ඇති නෙවෙයි. ලෝකයා ඉන්න දෘෂ්ටිය. එතකොට මේක එළියේ තියෙන රූපයක් කියලා විශ්වාස කරනවා. එතකොට මම මේ මුලින්ම කියන්නේ රූපයේ පිරිසිඳ දකින්න කියලා බුදුරජාණන් වහන්සේ පනවන එකේ මම දකින්නේ. එහෙම නැත්නම් සතර සතිපට්ඨානෙ ඇයි කායනුපස්සනාව ඉස්සරහට දැම්මේ? අපිව වැඩිපුරම අහුවෙන්නේ ඔය එළියේ තියෙන රූපවලට. කාම ලෝකයේ ස්වභාවය ඒකයි. මේ ආයතන වලින් එළියේ තියෙන අරමුණු ගන්නවා. එතකොට මේ කාම ලෝකයේ මට්ටමේ තියෙන බලවත්ම කෙලෙසේ තමයි මේ බාහිරේ රූප තියෙනවා. ඕවට තමයි අපි යලෙන්නේ ගැටෙන්නේ. දැන් අපි දැන් කපුට එක්ක එළියේ ඉන්න කපුට එක්ක ගැටෙනවා මිසක් හිතේ හැදුන කපුට එක්ක ගැටෙන්නේ නැහැ. එහෙනම් අපි ඉස්සෙල්ලා අපි බාහිරේ රූපය මොකද්ද? ඒක හටගත්තේ කොහොමද? ඒ සමුදේ නැති වුණොත් ඕක හට ගන්නවද කියන මට්ටම පෙන්වන්න ඕන. හැබැයි මේක පෙන්වුවාට සංඥා මාත්‍රය තියෙනවා. ඒ කපුටෙක් කෑ ගහන ඒ කපුටෙක් කෑ ගහනවා කියන එකට තේරුම් ගන්න ඒ වගේ ශබ්දයක්. ශබ්ද සංඥාවක් එනකොට අපේ හිතේ කපුටෙක් නැවෙන ගතිය නැති වෙන්නේ නැහැ. ඔය ටික කළා. ඒක තව මට්ටමක්. එතකොට දැන් මට තේරුණ විදිහට දැන් ඒ ඔබතුමා කියන්න හැදුවේ දැන් හිතට අරමුණු වුණ සංඥාව ඇති වෙලා නැති වෙනවා. එතන අනිත්‍ය ස්වභාවයක් වෙනම තියෙනවා. එතනත් හැබැයි අපි කියන ඇතිලා නැතිවීමට වඩා මම එතනත් අනිත්‍ය බලනවා නම් ආයෙ මතක් කරනවා මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු විදිහ අනිත්‍ය සංඥාවම අපෙන්ටත් දාන්න වෙනවා. ඒ කියන්නේ ඉති සංඥා, ඉති සංඥා සමුදය, ඉති සංඥා සත්සංගමෝ කියන පැත්තෙන් ගලුවොත් ඒක තව ටිකක් ඉදිරියට යන්න පුළුවන්. ඉතින් අපි එතෙන්ට යන්න කලින් මම මේ හැමතිස්සෙම කියන්නේ අපි අහුවෙලා ඉන්නේ රූපයට. ඒකකොට රූපයෙන් මිදෙන ඒ කෙලෙස් මත හදන රූපයෙන් මිදෙන ඉදීම සඳහා අන්නේ කෙලෙස් ටික කැඩෙන විදිහේ වැඩපිළිවෙලක ඉස්සෙල්ලය දෙන්න ඕනේ. ඒක තමයි මම ඔය සතිපට්ඨානේ කායනුපස්සනාව විදිහට මේ තේරුම් ගන්නෙ. මොකද කායනුපස්සනාව තියෙන්නේ රූපය ඉක්මවා යන තාක්කල්. රූපයට අහු වෙනවා නම් තව කායනුපස්සනාව වැඩිලා මදි. ඉතින් අපි දැන් ඔබතුමා කියන එකේ කිසිම වරදක් නැහැ සංඥාවේ බැලීම තුළ. හැබැයි මම දකින්නේ ඒක මේකට මේකෙන් පස්සේ කරන්න. ඒ කියන්නේ හිත ටිකක් වැඩුණාට පස්සේ රූපයේ පිරිසිඳ දකින මට්ටමට වැඩුණාට පස්සේ එන ඊළඟ පියවර විදිහට තමයි මම දකින්නේ. ඒකයි මේ දළුතර තමයි කොච්චර කිව්වත් මම ඔය වේදනා සංඥා චේතනා නැත්නම් සංකාර විඥාන ගැන ටිකක් පස්සට දාන්නේ මේ රූපයේ කෙලෙස් තියාගෙන අරක කතා කරන්න ගියාට අපි ආයේ ලෝකෙට අහු වෙන ගතියක් තියෙනවා. ඔක විස්තර කරන්න ගියාම දැන් රූපයේ පිරිසිඳ දැක්කට පස්සේ හරි ලේසි ඔය වේදනා සංඥා සංකාර විඥාන ටික ගැන අවබෝධයක් ගන්න. ඒ හින්දාමයි මම මේක විස්තර ටික පස්සට දාන්නේ. උනාට කතා කරන්න අවශ්‍ය නම් කතා කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ ප්‍රීති මහත්මයාට එතන ගැටලුවක් ඇති කරගන්න අවශ්‍ය නැහැ කියලා. ඒක පැහැදිලි වුණාද ප්‍රීති මහත්මයා? අනේ බොහොම බොහොම පින් කොබ්බරේ මාසේ මම ඇත්තම රූපය ගැන ඒ විදිහට තමයි නිතරම ඒ කියන්නේ මේ ප්‍රැක්ටිස් කරන්නේ. ඒක බොහොම බෙන්තරුවන් සරණයි. හොඳයි, ඊළඟට අපි අර අනිත් ගැටලුවට යන් මේ නිත්‍ය බව නැති බව කියන එක නැත්නම් එළියේ තියෙන දේක් විනාශ වීමක් ගැනද මේ කියන්නේ කියන එක. ඇත්තටම අපි ගාස් දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ ඇත්තට මම පවා කාලයක් කළේ ඕකමයි. එළියේ මොනවා හරි තියෙන දේ මේක වෙනස් වෙලා යනවා නේද නැති වෙලා යනවා නේද කියන එක වෙන්න ඇති මේ අනිත්‍ය කියන්නේ කියලා. ඉතින් ඕක වඩ වඩා හිටියා. අපේ ශරීරය ගත්තත් එහෙමයි මේක වෙනස් වෙලා යනවා නේද මේ ඒක වෙන්න ඇති මේ අනිත්‍ය සංඥාව කියන්නේ කියලා. හරි, දැන් මට පැහැදිලිව කියන්න පුළුවන් මේ බුද්ධ දේශනාවට අනුව ඒකේ අඩුවක් තියෙනවා. හැබැයි එහෙම කියපු ගමන් හිතන්න එපා මේ අපි මේ කරපු ඔක්කොම වැරදිද මේ මෙහෙමද එහෙම ගන්න එපා. මොකද ඒ බැලීමෙත් උදව්වක් තියෙනවා. ඒකෙනුත් යම්කිසි ඒ කියන්නේ මාර්ගයේ වැඩිමක් තියෙනවා. හැබැයි අපි අකමැති වුණත් ඒකට කියන්න වෙනවා ඒක පූර්ව ප්‍රතිපදාව කියලා. ඒ කියන්නේ අපේ කෙලෙස් යටපත් කරන එහෙම නැත්නම් නීවරණ යටපත් කරන ක්‍රියාවලිය. ඒ නීවරණ යටපත් කිරීමත් අවශ්‍යයි මේ මාර්ගයට වැටෙන්න. ඒ හින්දා මේ එළියේ තියෙන දේවල් ඇතිලා නැති වෙන එක විනාශ වෙන එක ඒ පැත්තත් බලන්න ඕන. හැබැයි ඒකේ මේ පොඩි මේ දහමට අනුව බලනකොට පේනවා ඒක තාම ලෝකෙට අහුවෙලා කරන දෙයක්. ඒ කියන්නේ තව විදිහට කිව්වොත් රූපයක් එළියේ තියනවා කියන එකේ ඉඳන් තමයි මේ භාවනාව කරන්න පුළුවන්. එතකොට අපිට ඒ රූපය හැදුනේ කොහොමද, ඒ රූපයේ ලක්ෂණ මොනවද කියන ටිකක් මෙනෙහි කරනවා මිසක් මේ රූප සමුදයක් හෝ අත්සංගමයක් එතන දකින්න විදිහක් නැහැ මේ ලෝකෝත්තර දර්ශනයේ විදිහට. ඒ කියන්නේ ලෝකෝත්තර කියලා මම අදහස් කරන්නේ එකෙන් එතර වෙන්න, මිදෙන්න. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ ආයතන වශයෙන් දකින්න ආයතන මේ පිරිසෙන්ද දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ කියන එකයි එතනින් එක පැත්තකින්. අනිත් පැත්ත තමයි මේ බාහිරෙන් හොයලා කවදාවත් ලෝකයට දකින්න බෑ. ලෝකයයි ලෝක සමුදයයි නිරෝධේ මාර්ගයයි Taman තුලින්ම, ඒ කියන්නේ මේ බඹයක් පමණ ශරීරයේ තුලින්ම බලන්න කියපු ඒවයි එක්ක බලනකොට පේනවා මේ හිතෙන් කරන මුලාවමයි මේක අල්ලගන්න තියෙන්නේ කියන එක. එතකොට මං හිතන්නේ ඔය පැති වලින් හිතනකොට අර ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා. හැබැයි ඒකම මම මතක් කරනවා දැන් බාහිර තියෙන දෙයක් ඇති වෙලා නැති වුණා නැත්නම් විනාශ වුණා කියලා නැත්නම් වෙනස් වෙලා යනවා කියලා බලන එකේ ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. ඒක කරන්න එපා කියන එක නෙමෙයි. මොකද ඒක පූර්ව ප්‍රතිපදාව වෙනවා මේ අපේ ඇලීම ගැටීම විශේෂයෙන් අඩු කරන්න. කාමච්ඡන්ද ව්‍යාපාද කියන බලවත් නීවරණ දෙක යටපත් කරන්න මූලිකව උදව් වෙන දෙයක්. හැබැයි ඒක තාම මෝහය දුරු කරන අවිද්‍යාව දුරු කරන මාර්ගය වෙලා නැහැ. මොකද එළියේ තියෙන දෙයක් පිහිටලා තමයි අපි මේ දේ කරන්නේ. මොකද මම තව ටිකක් තේරුම් කරන්න ගත්තොත් අර මම කියන්නේ දැන් බල්ලගෙන ආනසිකත්වයට වතුරේ බල්ලෙක් ඉන්නවනේ. ඔන්න ඔය බල්ලගේ ලක්ෂණ ටික ඔය බල්ලට වෙන දේවල් අපි මූ වයසට යනවා හරි වේගෙන් වෙනස් වෙලා යනවා හරි ඇති වෙලා නැති වෙලා යනවා හරි මං කියන අර නැති ආහාරයෙන් හැදිලා තියෙන්නේ එනස්සන් තව ටිකක් ගැඹුරින් කතා කළොත් සතර මහා ධාතුවෙන් තමයි මං හැදිලා තියෙන්නේ නැත්නම් රූප කලාප වලින් හැදිලා තියෙන්නේ චිත්තක්ෂණ 17ක් පවතින ඒකෙත් වේගෙන් වෙනස් වෙන රූප කලාප ගොඩකින් තමයි ඔය බල්ලා හැදිලා තියෙන්නේ. ඔය වගේ එක එක ආකාරයෙන් බල්ලා ගැන මෙනෙහි කරන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ ඔය එකකටවත් අහුවෙනවද මේ ආයතන මුලාවකින් හදපු බල්ලෙක් එළියේ පිහිටෙව්වා කියන එක. ඒ නිසාමයි මෙතන මේ වැදගත් වෙන්නේ මේ සමුදය කියන එකේ දෙපැත්තක් තියෙනවා. ඒ කියන්නේ ලෝකෙට අයිතිමත් මේ සමුදයකුත් බලන්න පුළුවන්. ලෝකෙන් එතර වෙන විදිහේ සමුදයකුත් බලන්න පුළුවන්. ඉතින් මේ දෙක වෙනස් වෙන්නේ මෙන්න මේ දහම අහලා තේරුම් අරන් තියනවාද කියන එක. එතන තමයි මම මේ දකින්නේ මම ඉස්සලර චතුරාර්ය සත්‍යයටත් සම්බන්ධ කළේ මෙතන තියෙන්නේ සම්මා දිට්ඨිය පැත්තක් කියන එක පෙන්눔 කරන්න. එතකොට ඒක අපිට සූත්‍ර ගොඩක හම්බ වෙනවා ඔය අවබෝධය ගන්න ඕන කියන එක. විශේෂයෙන් මහා සලායතන සූත්‍රේ බැලුවොත් මේ ආයතන ගැන ඥානම් පස්සන් යථා භූතං. එයාට තමයි සම්මා දිට්ඨිය තියෙන්නේ. මේ ආයතන සම්බන්ධව තර සම්මා දිට්ඨිය මත තමයි ආර්ය මාර්ගයක් වෙඩෙන්න පුළුවන්. ඒක ඒකත් මතක් කරනවා. එතකොට අර අපි එළියේ තියෙන දෙයක් විනාශ වුණා කියන එකට මම හිතන්නේ එතනින් පිළිතුරක් තියෙනවා. තව අර අනිත්‍ය කියන එක නිට්ය නැති බව කතාව. දැන් ඇයි මේකට එහෙනම් මේ ජාති තුනක් බලනකොට මේකට අනිත්‍ය කියන්නේ කියලා ප්‍රශ්නෙකුත් එන්න පුළුවන්. ඒකට වෙන වචනයක් දාන්න තිබුණා මේ ජාති තුනක් බලන එකට. ඇයි මේකට අනිත්‍ය කියන්නේ? ඉතින් එතන මම දකින්නේ මේ අනිත්‍ය තමයි. ඒ අනිත්‍ය වෙන්නේ අර තියෙන දෙයක් වෙනස් වෙන කතාවකින් නෙවෙයි. එහෙම නැත්නම් අර කැමති දේ මොකද්ද? ඉච්ඡ බව නැති බවෙන් මොකද්ද ඒ කතාවක් නෙමෙයි. ඊට වඩා මෙතන තියෙනවා මේ පහසුවෙන් දකින්න පුළුවන් දෙයක්. අපි බාහිර දෙයක් පිළිගන්නෙම නිත්‍ය සංඥාවෙන් ගන්න. මොහොතකට හරි ඕක පිහිටවන්න ඕන. ඒ කියන්නේ මොහොතකට හරි එළියේ තිබුණොත් තමයි ඕක ගැන අපිට කතා කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගන්න අර වතුරට ඉබෙන බල්ලව එළියේ බල්ලෙක් තියෙනවා කියලා එක ක්ෂණයකට හරි විශ්වාස කරන තාක්කල් තමයි බල්ලෙක් ගැන කතා කරන්න පුළුවන්. එතකොට ඒ ක්ෂණයට බාහිර රූපේ නිත්‍ය දෙයක්. දැන් මෙතන පේයි මේ සමුදය දැක්කොත් මොහතකටවත් නිත්‍ය කරන්න බෑ ඕක. අපි කොච්චර නිත්‍ය සංඥාවෙන් ගත්තත් එළියේ බල්ලෙක් ඉන්නවා කියන්න හැදුවට ක්ෂණයකටවත් නිත්‍ය කරන්න බෑ. එතකොට මේ ක්ෂණයක ඇති වෙලා නැති වෙන කතාවවත් අතන යොදන්න බෑ මේ ඇත්ත දැකීම තුළ. මේ අවිද්‍යාව මතමයි බල්ලෙක් ඉන්නවා කිව්වනම් කියන්නේ. මේ අවිද්‍යාව මතමයි එළිය රූපයක් තියනවා කිව්වනම් කියන්නේ ආයතනවල මුලාවක් මතමයි. එතකොට අවිද්‍යා ප්‍රත්‍යයෙන්මයි රූප හටගන්නේ. ඒක ධර්මයට ගැළපෙනවා. මොකද අපේ අජ්ජත් ආයතන බහිද්ද ආයතන වලට අහලා තියෙනවානේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ප්‍රත්‍ය ටික. එතකොට මෙන්න මේ අවිද්‍යා ප්‍රත්‍ය යෙදුනොත් විතරයි ওই ටික ගැන කතා කරන්න පුළුවන්. හරි ඒක ප්‍රත්‍ය ධර්මයක්. ඒතර ප්‍රත්‍ය ධර්මයක් කියන්නේ ඒ ධර්මේ නැත්තම් ඵලය හට ගන්න විදිහක් නැහැ. එහෙනම් බලන්න ඔය රූපයක් කියලා අපි කියන එක මේ සමුදය එක්කම මේ ප්‍රත්‍ය වෙන ධර්මයක් එක්කම තමයි ඒක යෙදෙන්නේ. ඒ සමුදය යෙදුන් නැත්තම් ඔය ඵලය උපදින්න විදිහක් නැහැ කියන ධර්මතාවයි. එතකොට මෙතන මේ අනිත්‍ය කියන්නේ මොකද්ද? නිත්‍ය කරන්න බැරි අර්ථෙන් අනිත්‍යයි. ක්ෂණයකටවත් නිත්‍ය සංඥාවෙන් ගන්න බෑ. ක්ෂණයකටවත් මේක පිහිටියා කියලා, ඒ කියන්නේ පිහිටවන්න බෑ තව විදිහකට කිව්වොත්. පිහිටුවා කියන්නේ නිත්‍ය සංඥාව. පිහිටෙව්වේ නැහැ. ඒ කියන්නේ නිත්‍ය නැහැ. අනිත්‍යයි. අන්න ඒ අර්ථයෙන් තමයි මම මෙතන මේ අනිත්‍ය කියන එක දකින්නේ. එතකොට ඒ අනිත්‍ය දකින්න නම් අර ඵලය වෙන් කරගෙන අපිට අනිත්‍යක් බලලා හොයන්න බෑ. වෙන් කරලා සමුදෙන්. ඒ කියන්නේ සමුදෙන් තොරව ඒ දේ ගැන කතා කරන්න පුළුවන්. එහෙම නෙමෙයි. මේ සමුදය එකමයි ඵලය. ඉමස්මින් සති ඉදං හෝති. ඕ දෙක වෙන් කරන්න බැරි දෙයක්. ඒ ධර්මතාවයේ දැකීමම තමයි පටිච්ච සමුප්පන්න බව. සමුදය නැත්නම් එහෙනම් ඵලයක් උපදින්න විදිහක් නැහැ. නූපදින ගතිය කියන්නේ. එතමන් මේක ආයෙ මතක් කරනවා. මම නිරෝධය කියන්නේ තියෙන දේ නැතිවීම නෙමෙයි, නූපදීම. හට නොගත් බව, ඉපදුන නැති බව. ඒකට ඉපදුන නැති භවයේ ඇතනත කතාවක් නැහැ. ඉපදිලා නැහැ. කියනන්නේ මේ ධර්මතාවය තමයි මම මේ නිරෝධ කියන වචනේ. ඉතින් ඒක දැන් අත්තංගම කියන එක ලෝකෙට අයිති එකේදී තියෙන දේ විනාශ වුණා කියන මට්ටමින් ගන්න පුළුවන්. හැබැයි මේ පටිච්චසමුප්පාද එක්ක ලෝකෝත්තර ලෝකෙන් එතර වෙන දර්ශනයේදී ඒක හටගස්සේ නැහැ කියන එක. ඒ කියන්නේ ක්ෂණයකටවත් පිහිටියේ නැහැ. නිත්‍ය නැහැ. නිත්‍ය කියන්නේ පිහිටිය. ඒ ප්‍රතිස්ථාවක් ලැබුවා කියලා වචනයකුත් තියෙනවා අපේ සමහර සාකච්ඡාවල. මේ ඒ ප්‍රතිස්ථාවක් ලබන්න බෑ. අන්න ඒ අර්ථෙන් අනිත්‍යයි කියන එක මම හිතනවා පැහැදිලි ඇති කියලා. පැහැදිලි නැත්නම් ආයෙ අහන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ප්‍රොෆෙසර්ගේ. හොඳයි කල්යාණ මිත්‍රනි, තව මේ විනාඩියක් තියෙනවා. එන්න කල්යාණ මිත්‍රනි, ඔබ වෙන ප්‍රශ්න අහන්න. තෙරුවන් සරණයි. දැන් ඔය අවස්ථාවද රවි, ડોક્ટર රවි, දැන් අපිට කියන්නේ අර කේවද සූත්‍රයේ අපිට පඨවි ආපෝ තේජෝ වායු කියන මේ සතර මහා ධාතුව කියන එක පණවන්න ඉතින් අපිට වෙන තරක් නැහැ කියලා විඤ්ඤාණයට. ඒ වගේ අදහසක් එහෙම නේද? ඒක පැහැදිලි වෙන්නේ එහෙමද? ඔය එක ඒ නිරෝධය. එහෙම නැත්නම් ඔය අත්ංගමය කියන එකේ ගැඹුරු තේරුම නිත්‍යභාවයක් ලබන්නේ නැහැ, ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ නැහැ කියන. හැබැයි දැන් ඕක කියනකොට තේරුම් ගන්න එපා අපි මේ නිරෝධ කරලා කියලා. එහෙම නෙමෙයි. දැන් චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානය කියනකොට අපි නිරෝධය ගැන පැහැදිලි අවබෝධයක ඉන්න ඕන. ඒ කියන්නේ දැනුමක්. දැනුම කියන්නේ අනුමාන ඥානයක්. ඒක ප්‍රත්‍යක්ෂ කරලා නෙවෙයි. හැබැයි නිරෝධය කියන්නේ මෙන්න මේ වගේ දෙයක් කියලා ඒ සත්‍ය ඥානෙදිත් දැක්මක් වෙනවා. එතකොට ඒ නිරෝධය, නිරෝධය කියන්නේ සමුදේ යෙදිලා නැහැ. සමුදේ යෙදිලා නැත්නම් ඉපදිලා නැහැ. හරියට දැන් අර උපමාවෙදි ගන්න වතුරට එබෙන බල්ලට බල්ලෙක් හිටියට අපේ මත්තමට අපිට ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ නැහැ. ඒ කියන්නේ බල්ලෙක් ඉන්නවා කියලාවත් නැහැ කියලාවත් කියන්න කරුණු නැහැ. මොකද ඒක හටගෙන නැහැ. ඉපදිලා නැහැ. අන්න ඒ නිරෝධය. ඒ නිරෝධය කියනකොට එතකොට අර ඒ කේවැඩ සූත්‍රයේ කියන මට්ටම වගේ තමයි. විඥානානිදස්සනං අනන්තං සබ්බතෝ පබං එත්තනාමංච රූපංච අපේසං උපරුච්චති එත්තාපෝච පඨවි තේජෝ වායෝ නගාදති. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ. මොකද ප්‍රතිෂ්ඨාවක් ලබන්න නම් රූපයක් තියෙන්න ඕන. රූපයක් ඉපදුන්නේ නැත්නම් සතර මහා ධාතුව ගැන කතා කරන්න බෑ. ඒක නිත්‍ය කරන්න බෑ. එතකොට ඒ කියන්නේ ඒක ගැන මඤ්ඤණා කරන්න විදිහක් නැහැ. අපි මේ මූලපරියාය සූත්‍රෙන් ගත්තොත්. එතකොට පුතග්ජනයා පඨවීම් පඨවිතෝ මඤ්ඤති. රහතන් වහන්සේ පඨවීම් පඨවිතෝ න මඤ්ඤති. අනේ එතෙන්ටත් ගැලපෙනවා මේ Nirodhe කියන එක. හැබැයි අපිට මේ මට්ටමේ නෙවෙයි, රහතන් වහන්සේගේ මට්ටමේ නෙවෙයි. අපිට මඤ්ඤණා වෙනවා. ඒතර මඤ්ඤණා වෙනකොට අපි දක්ෂ වෙන්න ඕන. අපිට මෙහෙම මඤ්ඤණා වුණාට අවිද්‍යාව නැති මනසට මෙහෙම මඤ්ඤණා වෙන්නේ නැහැ. එහෙනම් කොහොමද එතෙන්ට යන්නේ, මාර්ගේ වඩන්නේ? ඒකට දීපු උපදේශයක් තමයි අනිච්ච සංඥාව වඩන්න. එතකොට අන්න අර උපමා වලින් පේනවා ඔය හැම ක්‍රමයකම වඩා ප්‍රබලම ක්‍රමයක් තමයි මේ අනිච්ච සංඥාව කියන එක. අර අඹවල්ලේ නැට කියන එක ප්‍රධාන වෙනවා. අර වහලේ අපරාලාතික මුදුනට සම්බන්ධ වීම ඒ එතන ප්‍රධාන වෙනවා. රජවරුන්ගේ ශක්ති රජු ප්‍රධාන වෙනවා. එතකොට අපි ඒ හැම උපමාවක්ම මෙතනට වැදගත් තේ සූත්‍රයයි මේ වගේ උපමා දීලා තියෙන්නේ. මේ මෙතනින් ඇල්ලුවොත් අනිච්ච සංඥාව කියන එක ඉතිරූපං ඉතිරූපස්ස සමුදයෝ ඉතිරූපස්ස අත්තංගමෝ කියන තැනින් කෙනෙක් දකින්න පටන් ගත්තොත් ඒකට අනිත් සේරම යට වෙලා වෙන මොන ක්‍රමෙන් ආවත් අන්තිමට එන්න ඕන මෙතෙන්ට කියන ධර්මතාවිකුත් ඔතන දකින්න පුළුවන්. ඒකයි මෙතන මේ ලෝකෝත්තර දර්ශනේ හරිම පැහැදිලි කියන එක තියෙන්නේ. මොකද ඕනම ධර්මතාවයක් මෙතනින් පැහැදිලි කරන්න පුළුවන්. ඒකට ඔය ඕන සූත්‍රයක් මෙතනින් පැහැදිලි කරන්න පුළුවන් කියන දෙයක් මම දකිනවා. ඕනම ධර්මතාවයක් මේ අනිත්‍ය සංඥාවට යටත් වෙනවා කියන එක. ඒකයි මම අර ප්‍රධාන ධර්මතාව දෙකක් වෙන්නේ චතුරාර්ය සත්‍යයයි පටිච්ච සමුප්පාදේ. ඒකට වෙන ඕනම කරුණක් මෙතන පැහැදිලි කරන්න පුළුවන්, පැහැදිලි වෙනවා Tamanට. පැහැදිලි ඇති මං හිතන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි, පැහැදිලි වුණා. ඒකට කොගලගේ මහත්මයා ඔතෙන්ටම ගලපන්න පුළුවන් ද අපිට භාග්‍යස්නාථේ දේශනා කළේ මාළන් කිපුත් ස්වාමීන් වහන්සේට තේ ආයතනේ වේරි තබ්බා කියන. තෙරුවන් සරණයි. ඒක ඇත්තටම මේ මාළුන්ගේ පුත් සූත්‍රෙ නෙමෙයි, මං හිතන්නේ කාමගුණ සූත්‍රෙ තියෙන්නේ. මේ ආයතනය දත යුතුයි. සේ ආයතනේ වේදිතබ්බේ. මොකද්ද? ඇස නිරුද්ධ, චක්කුං නිරුද්ධති, රූප සංඥාච නිරුද්ධති. අන්න ඒ ආයතනේ දත යුතුයි. ඒ ආයතනයේදී එතකොට ඇස පිහිටන්නත් බෑ, රූප සංඥාව පිහිටන්නත් බෑ. අන්න එහෙම ආයතනයක් දත යුතුයි. සේ ආයතනේ වේදිත. මේ විදිහට ආයතන 6ටම පැහැදිලි කරනවා. ඉතින් එතනත් මේ සමුදයයි නිරෝධයයි. ඒ කියන්නේ අපි යම් කිසි දෙයක් ආයතනයක් ගැන කතා කරනවා නම් සමුදයක් එක්කමයි. ඒ සමුදේ හැම තිස්සෙම මම දකින අවිද්‍යාව සමුදේ වෙනවා. ඒකයි මම ඉස්සෙල්ලත් අර දහමේ ඒක සඳහන් වෙනවා කිව්වේ. අවිද්‍යා සම්මුදයෙන්ම තමයි අපි බාහිර රූපයක් ගැන කතා කළත්, අජ්ජත් රූපය ගැන කතා කළත් කතා කරන්නේ. බාහිර ආයතන ගැන කතා කළත්, අජ්ජත් ආයතනය ගැන කතා කළත් කතා කරන්න වෙන්නේ අවිද්‍යාව මත. අවිද්‍යාව යෙදුන්නේ නැහැ. එතකොට එතන බලන්න ඕනේ සමුදේ තියෙනකන් විතරයි ඵලය ගැන කතා කරන්න පුළුවන්. සමුදේ යෙදුන්නේ නැත්නම් ඵල නිරෝධයක්. ඵලයක් නිරෝධ කියන්නේ මම ආයෙත් මතක් කරනවා, මේ හටගත්තු දේ නැති වුණා කියන අර්ථය නෙමෙයි මං ගන්නෙ. සම්මුදේ නැත්තම් උපදින්නේ. දැන් අපි තෙල් ටික තියනකොට දැල්ල තියනවා. තෙල් නැති වුණාත්නම් අපි සම්මතේට කිව්වට දැල්ල නැති වුණා කියලා ඇත්ත තත්ත්වේ තමයි දැල්ල උපදින්නේ. හටගන්නේ. උපදින්න හේතු නැත්තම් ඉපදිලා නැහැ. මේක ගැන කතා කරන්න බෑ ඉපදිලා නැත්තම්. අනේ ඒ සම්බන්ධ. ඒක තමයි මේ Nirodhe කියන එක. සමුදේයි ඵලයයි, සමුදේ නැත්තම් නහෝති. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවය තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. මේ දකින්න කියලා මේ පටිච්ච සමුප්පන්න බව. එහෙම නැත්තම් අපිට වෙන්නේ ඇතහරි නැතහරි දෘෂ්ටිවලට වැටෙනවා. ඒකයි මේක දැන් මේ ප්‍රායෝගිකව කරන්න කලින් අපි දැන් මෙහෙම කියනකොටම කෙනෙකුට ගැටලුවක් එනවා. ඒ ඔය කියන්නේ එහෙනම් එළියෙමකුත් නැහැ නේද කියලා. ඒ කතාව නෙවෙයි මේ කියන්නේ. එකක් මම මතක් කරනවා. මොකද එළියෙමකුත් නැහැ කිව්වොත් ඒක දෘෂ්ටියක්. නැත යන දෘෂ්ටිය උච්ඡේදවාදී. ඒක නෙවෙයි මේ කියන්නේ. ඒක පැහැදිලිද වන්දන්නේ? ඒකට ඒ කතාවක් නෙවෙයි මේ කියන්නේ. මේ කතාව වෙන පැත්තකට යනවත් දන්නේ නැහැ. එහෙනම් අපි ආයේ කල්යාණ මිත්‍රයන්ට අවස්ථාව දෙමු. පෙරුවන් සරණයි. ඔව් කල්යාණ මිත්‍රනි, ඒ තව විනාඩි 20ක් විතර තියෙනවා. ඔබ මේ කාරණාවන් ගැඹුරු වැඩිද මේ අපි කතා කරලා බලමු එහෙනම් නේද? මම කැමති සන්ධ්‍යා මහත්මියට යොමු වෙන්න, ඊට අනුතුරු චන්දන මහත්මයාට, ප්‍රසන්න මහත්මයාට සහ රූප මහත්මියට යොමු වෙන්න. සන්ධ්‍යා මහත්මිය ඊට කලින් මට මේ පොඩි කරුණක් අමතක වුණා. ඉස්සෙල්ලා අපේ ප්‍රීතිනාස්නේද කොහෙද අහපු ප්‍රශ්නේ තව කොටසක් තමයි මේ අර සිංහල පරිවර්තනයේ මේ මොකද්ද ක්ෂය වුණා කියන එක. එතකොට ඇයි එහෙම දුන්නේ? අර එළිය එකක් විනාශ වුණා කියන එක එතෙන්දිත් මම පොඩි අදහසක් දුන්නොත් ඒක අපිට ගන්න වෙනවා මේ විශේෂයෙන් පරිවර්තන පාලි සූත්‍රෙ නෙමෙයි පරිවර්තන ලියපු කෙනා ඇත්තටම රහතන් වහන්සේ කෙනෙක්ද කියන මට්ටමින් අපිට ඉතින් තේරුම් ගන්න වෙනවා. ඉතින් සාමාන්‍ය පරිවර්තනයක් පාලි ඉගෙන ගත්තු කෙනෙකුට එන අදහස තමයි ඕක. ඒ කියන්නේ ලෝකෙට අයිති අදහසකින් තමයි තේරුමක් පරිවර්තනය කරන්නේ. ඉතින් අන්න ඒ හින්දා ඔය වචන යෙදෙන්න පුළුවන් කියන මට්ටමේ තමයි ඉතින් මම ඔය සිංහල පරිවර්තන ගන්නෙ. ඉංග්‍රීසි පරිවර්තනත් එහෙමයි. ඉතින් අපි නිතරම පාලි වචනය යොදාගෙන ඒකේ තේරුමක් මේ අද්දකීම් අනුව දහමට අනුව ගලපලා බලන එක තමයි සුදුසු කියන එක තමයි මට එතෙන්ට දැනට දෙන්න පුළුවන් උත්තරේ. ඔව් අපි සන්දේවාත්මයට යමු. යමු තෙරුවන් සරණයි. එරන් සර්ණේ කියලා දෙනාටම ඇත්තටම මට මහත්යක් සමාවෙන්න මහත්ය කීපෙක ඇත්තටම මට තේරුණා. ඇත්තටම අර චක්කුංච පරිච්ච රූපේතු පච්චි චක්කු විඥානන් තින්න සංගති පස්සෝ කියනකොටම ඇත්තන්ට අයින රූපේ ඇත්තටම එළිය තියෙන රූපයක් නිසා අපි ඒකට සංඥාව දාලා අර සුත්තුක පාළිය කියනවා වගේ අකේය සංඥා සත්තා කියලා අපි නමක් දාලා ප්‍රඥප්තියක් දාලා එළියේ තියනවා තියාගෙන තියෙන නිසා ඒකට අපි සංස්කාර රැස් කරගෙන උපාදාන රැස් කරගන්න. දැන් ඒක එළියේ තියෙන දේ ඒ විදිහටම තියෙන බව තේරුම් ගන්න එක තමයි අපි මේ තේරුම් ගන්න ඕනේ කියලා භාවනාව තුළින්. ඒක මම තේරුම් ගත්තේ බොහොම පිං. ඒ අවසානයේ කිව්ව එක පොඩ්ඩක් පැහැදිලි නැති එළිය තියෙන දේ ඒ විදිහටම තියනවා කියලා තේරුම් ගන්න වගේ කතාවක්ද කිව්වේ? ආයේ ටික පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් නම් තේරුම් සරණයි. එළිය තියෙන දේ ඒ විදිහට තිබ්බට ඒක අපේ හිතට අරගෙන අපි ඒකට සංඥාවල් දාලා මේ කොක්කක් දාලා ආයතන කියන උපාදානය කරගන්න එක තමයි අපි සංසාරي කරන්නේ. එළිය තියෙන දේ ඒ විදිහටම තියෙන්න ඇරිහා යන එක නොකර අපි කරන දේ නිසා සංසාරය කැදෙනවා කියන එක තමයි මම තේරුම් ගත්තේ. මම සම්මත. ඔව් එතනම් මම මේ ටිකක් නුවණින් විමසන්න කියනවා. ඔය එළියේ තියෙන දේ තියෙන බව දැනගත්තේ කොහමද? අපි දැන් මොකක් හරි ස්වභාවයක් එළියේ තියෙනවා නම් එළියේ තියෙන දේ තියෙන ආකාරය දැනගත්තේ හිතේ තියෙන සංඥාව ඒ තුලට දාගත්ත නිසා. අනික නාමයක් අපි එකට අපේ හිතෙන් ගෙන්න ගත්තා. ඒ අපේ හිතේ තිබ්බ සංඥාව එළිය අපි කිමුකෝ එළියේ කපුටෙක් ඉන්නවා කියලා කපුටා කියලා තාගෙන තින්නේ අපි පෙර තිබ්බ මතකේනේ. එතකොට ඒ පෙර තිබ්බ මතකෙන් අපි දැනලා ඒකට ප්‍රපංච කියන්නේ තණ්හාවක් ඇති කරගන්නවා. ඉතින් ඒක තමයි මම හිතන්නේ සංසාරය හදන්නවා කියලා කියන්නේ. ආ ඒක දැන් හිතෙන් හදපු දෙයක් කියන තත් දකිනවා නම් හොඳයි. මං අහන්නේ දැන් අර හිතෙන් හදපු දේ එළිය දෙයකට සම්බන්ධ කරනවා කියනකොට දැන් අපි එළියත් මොනවා හරි තිබිලා තියෙනවා. ඒකට තමයි මේ හිතෙන් හදන එක දාන්නේ කියන අදහසක් එනවනේ. ඉතින් ඒ එතෙන්දී මං කියන්නේ හොයලා බලන්න ඒ කියන්නේ අපි දැනගත්තත් නැතත් එළියේ තියෙන ස්වභාවයක් තියෙනවා කියන අදහසේ. ඒ අදහස ඉන්නමනම් ආයෙ නුවණින් හොයන්න ඒ බව දැනගත්තේ කොහොමද? මොකද අපිට කිසිම දෙයක් දැනගන්න හැකියාවක් නැහැ ආයතනකින් තොරව. යම් කිසි දෙයක් දැනගත්තා නම් ආයතනයක් කරාමයි. මොකද විඥානයක් පහළ වෙන්නේ ආයතනයක් සමගමයි. එතකොට මොනවාම හරි ස්වභාවයක් ඔය තියෙන ස්වභාවය ඔහි තියෙන අරින්න කියන්න හරි එළිය දෙයක් ගැන නිකන් හරි අදහසක් එනවා නම් අනිත් පැත්තට බලන්න කියන එක. අන්න එතනත් නොවනින් වෙනසන්න කියනවා. ඉතින් මං ඔය ඒකයි මං කිව්වේ දැන් බාහිරේ ඇත්ත හරි නැත හරි කතාවට ගියොත් මේ කියන ධර්මතාවයේ අහුවෙන්නේ. ඉතින් මේ ධර්මතාවයේ දකින්න ඕන හැම තිස්සෙම අපි දෙයක් දැනගත්තා නම් ඒක දැනගත්තේ කොහොමද? මොකද අපිට කතා කරන්න පුළුවන් අපි දැනගත්තු දෙයක් ගැන විතරයි. ඒකට ඒක දැනගත්තේ මොන ආයතන හරහාද කියලා බලන්න. එතන තමයි මම මේ ධර්මතාවය දකින්නේ. ඒ කියන්නේ මොනවාම හරි දැනගත්තා නම් ඒක සමුදේ බලන්න කියන එක තමයි මේ කියන්නේ. ඒතර මොනවාම හරි කියන එක දැන් අපි මෙතන රූපවලට සීමා කළාට අර බලුවත් මහත්තයා ඉස්සලා යන්න හැදුවනේ අනිත් එකට. සංඥාව, වේදනාව, සංකාරය, විඥානය. කියන විඥානයක් පවා ඒකෙත් බලන්න තියෙනවා සමුදයයි ඊළඟට අත්තංගමය. එහෙම බැදීම තමයි මේ අනිච්ච සංඥාව වැඩිම කියන්නේ. එතකොට යම් කිසි දෙයක් කියන දෙයක් අපි නමක් දාලා නැහැ තාම. ඒකට ප්‍රඥප්තියක් පනවලා නැහැ. හැබැයි හිතනවා නම් පනවන්න කලින් උත්ත මොකක් හරි දෙයක් තියෙන හින්දානේ අපි නමක් දාන්නේ. ඒ දෙයක් තියෙනවා කියන මට්ටම දැනගත්තේ මොන ආයතනෙන්ද කියලා බලන්න. එතකොට මෙතන සමුදය සංගමයයි ඒකෙත් බලනවා. අන්න ඒ වගේ ටිකක් ගැඹුරට යනකොට නෙමෙයි මූලිකවත් ඒ අවබෝධය එන්න ඕන කියලා මම හිතන්නේ. දැන් ඒ කියන්නේ ආයතනෙන් බලනකොට මේ හැම තිස්සෙම මන ආයතනේ උදව් වෙලාමයි අනිත් ආයතනයකට වැඩ කරන්න පුළුවන්. අනිත් ආයතනයකට තනියෙන් වැඩ කරන්න බෑ. මනස නැතුව. ඔබ තියනවා මේ උන්නාබ බ්‍රාහ්මණ කියන සූත්‍රය. මේ ආයතන වලට ඉන්ද්‍රිය පහට පිළිසරණ මනසට පිළිසරණ සතිය. අන්නහම යනවා සතියට පිළිසරණ විමුක්තිය, විමුක්තියට පිළිසරණ නිවන කියන එක. දැන් මේ වගේ දේ වලින් පේනවා අපි බාහිර ස්වභාවයක් ගැන අංශු මාත්‍රයක හරි අදහසක් තියෙනවා නම් හැම තිස්සෙම බලන්න ඒක දැනගත්තේ කොහොමද කියනන්නේ. එතනින් බැලුවත් ඒකටත් උත්තරේ හොයාගන්න පුළුවන්. ඒ වගේ අදහසක් තියෙනවා නම් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ගෞරවනීය මහත්මයා. ප්‍රසන්න මහත්මයාට මේ සම්බන්ධයෙන් මම තව එකතු කරන්න තියෙනවද? තෙරුවන් සරණයි. හොඳයි. චන්දන මහත්මයා ඔබතුමා එක්ක දෙන්න කැමති? තෙරුවන් සරණයි කියලා දෙනාටම බොහොම සාවධානව අසාගෙන හිටියා. ඇත්තටම මේ මනස කොතෙන්ද ගියාද, කොතන හිර වුණාද කියාගන්න බැ. මොකද මම බොහොම මේ මම දැනීමට වැඩිය මම ප්‍රායෝගිකව මේ පුහුණු කිරීමටම තමයි මම බලන්නේ හැම වෙලේම. ඒකට දැන් ආයතන දෙකක් ගැනත් කතා කරා. මට නම් එතනදී ආයතන බාහිර ආයතනය සහ අභ්‍යන්තර ආයතනය සහ මන ආයතන කියන තුනක් හැම වෙලේම සම්බන්ධ වෙනවා වගේ තමයි මේ මට තේරුනේ එතනදී. ඒකත් මේ මහත්මයා නිවැරදි කරයි මම වැරදි නම්. ඒකට මේ දැන් වැඩිපුරම දැන් මතකයන් කියන්නේ ඒවා රූපද? එහෙමනම් අපි දැන් බලවත් වෙලා තියෙන්නේ බාහිර රූපයට වැඩිය ඇත්තටම අභ්‍යන්තර රූපයද නැත්නම් මනසේ තියෙන ඒ සංඥාවද? ඇත්තටම මේ අනිත්‍ය සංඥාව මේ තාම අල්ලගන්න මම උත්සාහ කරනවා මට තාම ඒක අහුවෙන්නේ නැහැ මේ බොහොම මේ ආයසක වෙලා ඉන්නේ දැන් අල්ලගන්න කියපම කල්පනා කරලා දැනීමෙන් ඕනේ විදිහට ඕනනම් පොත බලාගත්තාම මට ඕක විස්තර කරන්න පුළුවන් දැන් කාලයක් තිස්සේ අහනවා එතකොට මේ විදිහට කියන්න පුළුවන් මේ නමුත් දැන් මේ අර වෙන ඒ ඇතුලේ වෙන ක්‍රියාවලිය කොහොමද දැන් මේ ඇතුලේ තියෙන මේ කොහේ තියෙන රූපද මේ ඇදට දෙන්නේ දැන් මම අපි හිතමු මේම දෙයක් දැන් මේ කරවල බැඳුන සුවඳක් ආවොත් එතකොට දැන් මේ සංඥා විඥාන සංඥාව ඇවිල්ලා එතනින් වේදනා එතකොට සංස්කාර මේ විදිහට සියලු දේ විඳලා ඔක්කොම දැන් අරක බාහිර රූපය කියන එක බාහිරේ තියෙන දෙයක් නෑනේ ඇත්තටම දැන් මේ සුවඳ විතරනේ වැඩනේ එතකොට සියලු දේ විඳලා මෙතන වෙන්න තියෙන ක්‍රියාවලිය සියලු දේ වෙලා ඉවරයි එතකොට මට තේන්නේ සියලු දේ ඇතුලේ තියෙන ඇතුලේ මේ ඔක්කොම තියෙන රූප වශයෙන් ගොඩක් දේවල් තියෙනවා කියන්න මේක දැන් මේ මොලේ ඇත්තටම දැන් මේ මාව අතරමං වෙලා ඉන්නේ කියා ගන්න බැරි තිරලන් සර්ණයි මාව නිවැරදි කරන්න මේ සියලු දෙනාටම තිරලන් සර්ණයි පෙරුවන් සරණයි ඉතින් එතන ප්‍රශ්න ගොඩක් තියෙනවා ඉතින් ඕකට මූලිකම දේ මං කියන්නේ දැන් මේක දැනුමක් එකතු කරන එකක් නෙමෙයි ඔබතුමා පොඩ්ඩක් ප්‍රායෝගිකව එක දවසක් දවස් දෙක තුනක් මෙන්න මේ දේ කරන්න ඇහෙන සබ්දයකට අපි රූප දාන එක. ඒක මං හිතන්නේ බොහොම ලේසි පැටලෙන්නේ නැතුව මේ බලා ගන්න පුළුවන්. දැන් අර ඉස්සෙල්ලා උදාහරණයක් ගත්තේ කාක්කගේ සද්දේ ඇහුනේ අපිට කාක්කෙක්ගේ චිත්‍රයක් තමයි පෙනුනේ. ඒ පෙනුන එක අපි එළියේ තියනවා කියලා විශ්වාස කළා. ඒතර ඇහෙන සබ්දයකට කවදාවත් දැන් අපි නිකන් සාමාන්‍ය මට්ටමින් ගත්තත් කනට රූප දකින්න බෑනේ වර්ණය දකින්න බෑනේ කනට ඒක ඇහි කෘත්‍යන්නේ. දැන් මෙතන ඇහැ පාවිච්චි උනේම නෑනේ. ඇහැ පාවිච්චි නොවීමේ කණෙන් අරන්දුන ශබ්ද සංඥාව. ශබ්ද සංඥාවේ කොහොමද අපිට දකින්න පුළුවන් දෙයක් හිතට පෙනුනේ? ඒකට අනිවාර්යෙන්ම හිතේ කලින් ඉතුරු කරගත්තු දෙයක් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ ඉතුරු කරගත් තුදේ ඔයිට කලින් අපි ආයතනයක් පාවිච්චි කරලා තියෙනවා ඒ ආයතනේ පාවිච්චි කරනකොට අපිට සිහිය නෝන යෙදුනද අනිවාර්යයෙන්ම නෑ කියන්න වෙනවනේ ආයතන මුලාවකින්මයි අපි ඒ දේ කළේ අන්න ඒ නිසා ඔය නිමිති සකස් කිරීමක් තියෙනවා ඒකට වචනේ දෙන්නේ නිමිති කියලා අන්න ඒ නිමිති ඉතුරු වීමමයි අපිට නැවත සිහි කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ওই නිමිති සකස් නොවුණා නම් දැන් සිහි වෙන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අතීතෙ ගෙවිලා ඉවරනේ. අපි මේ නිමිති සකස් කරලා ඉවරද නේද? එතකොට ඒක අතීතෙට ගිහින් සුද්ධ කරන්න විදිහක් නැහැ. එහෙනම් අපිට ඔය දැනට නිමිති ගලාගෙන එන නැවැත්වීමේ හැකියාවක් නැහැ. ඒ නිසා තමයි මං කිව්වේ අර හිතට මේවා අරමුණු වෙන එක නවත්තන්න යන්න එපා. ඒක මේ අවස්ථාවේදී කරන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි. මේ අවස්ථාවේදී අපිට පුළුවන් අලුත් කර්ම රැස් වෙන එක නවත්තන්න. අලුත් නිමිති සකස් වෙන එක නවත්තන්න. ඒ නවත්තන්නේ කොහොමද? මේ මොහොතේ අපේ සිහිය නුවණ පිහිටියොත් දැන් සද්දේ ඇහෙනකොට කාක්කෙක්ව අරන් දුන්නේ හිතෙන් කනට අරන් දෙන්න බෑ. සද්ද සංඥාවේ කාක්කෙක් නැහැ. රූපයක් නැහැ. සත්කොටි මගේ සබ්ද සංඥාවේ රූප නැහැ. එතකොට ඒ නැති රූපයක් මේ හිතෙන් හදලා දුන්නේ. එතකොට එහෙනම් හිතෙන් හදපු දේ හිත දැනගෙන ඊළඟට එතනිනුත් අපි නැවතිලා නැහැ. ඒ කාක්කා එළියේ ඉන්නවා කියන මට්ටමකටත් යනවා. එතකොට අපිට දැනට ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේ තමයි ඔය එළියෙන් තියෙන එක නවත්තන්න. මේ බාහිර දෙයක් දැනගත්තේ කියන එක නවත්තන්න. මේ නවත්තන්නේ කොහමද? ඒකත් නවත්තන්න වෙන්නේ ඉස්සෙල්ලා එළියෙන් තිබ්බට පස්සේ. අනිත් පැත්තට පෙන්වන්න ඕන. ඔය එළියේ ඉන්න කාක්කෙක් කියලා හිතන්නේ පරණ පුරුද්දට නේ, ලෝකෙට අයිති පුරුද්දට නේ. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ ආයතන පැත්තෙන් බලන්න කියලා. එතකොට පේනවනේ මෙතන සද්දයක් ඇහිලා සද්දට අනුව සිටීමක් නෙමෙයි කලේ. ඒකට ඒ කල්පනා කිරීම තමයි අපි එළියේ තියෙන දේවස්තාවටපත් කලේ. ඒ එළියේ දෙයක් බවට පත් කිරීමට තමයි ওই පාළි වචනේ දෙන්නේ ප්‍රපංච කියලා. එතකොට මේක හිතේ හැදුනදී හිත ඇතුලේ සිද්ධියක් කියලා කියනවන අපිට පිළිතියනනම් දැන් මේක මතක් කරලා දුන්නනම් අපිට පේනවා එළියේ තියනවා කියලා ගත්තේ මෝඩකමට මුලාවට අවිද්‍යාවට. ඒක ඔන්නම් මතක් කරගන්න අර බල්ලා වතුරේ බල්ලෙක් හැදුවා වගේ වැඩක් නේද මේ කරලා තියෙන්නේ. කල්පනා කරපු එකෙන් දැනගත්ත බල්ලෙක් කියලා. එහෙම දැනගත්තට ඕකයි. ඒක හිත ඇතුලේම මේක දැනගෙන හිත ඇතුලේ නැති වුණා නම් එතන ගැටලුවක් නැහැ නේ. ප්‍රශ්නේ තියෙන්නේ මේක එළියේ තියනවා කියලා බාර ගැනීමන. අන්න ඒ හිතෙන් හදපු දේ බාහිරෙන් තියනවා කියන තැන විතරක් දැනට ප්‍රායෝගිකව ටිකක් කරන්න පටන් ගන්න. ඒක හිතට පෙන්නන්න. ඒතර අපිට දැන් සාමාන්‍ය ලෝකේ කිසිම සද්දයක් අහන්න බෑ රූපයක් සම්බන්ධ නොකර. ඔය සද්දයයි මේකෙන් කියලා ඉවරයි. ඒක කියනකොට අනිත් පැත්තට මතක් කරන්න ඔතන පාවිච්චින දෙකයි. සෝතායතනේ මනායතනේ. ඇහැ පාවිච්චි වුණේ නැහැ. නැත්නම් නාසය දිව කය පාවිච්චි වුණේ නැහැ. සද්ද සංඥාවක කොහොමද රූප තියෙන්නේ? අල්ලන්න පුළුවන් දෙයක්, දකින්න පුළුවන් දෙයක් සද්ද සංඥාවේ තියෙන්න බෑනේ. එහෙනම් ඒක මේ හිතෙන් කරපු මායාවක්. ඒ කියන්නේ අපි හිතේ හදපු දේ හිතෙන් දැනගත්තා කියන තැන සිහිගෙනවන නැතිකම තමයි අපි දුක දකින්න පුළුවන් රූපයක් බවට පත් කළේ. නැත්නම් අල්ලන්න පුළුවන් රූපයක් බවට පත් කළේ. ඒකට අන්න ඒක ආයේ පෙන්නන්න ඔය මුලාව කැඩෙනවා ටිකෙන් ටික. හිත වෙනස් විදිහකට මේක දකින්න පුරුදු වෙනවා. ඒකට අන්න ඔය සිද්ධිය ප්‍රායෝගිකව ටිකක් යෙදෙන්න එතකොට අර පැටලුන extra කොහොම ලියෙයි ඇත්තටම. ඒක තමයි මට කියන්න තියෙන ඉතින් වචන ගොඩකින් උත්තර දෙන්න පුළුවන් ඊට වඩා හොඳයි ඔන්නෝගේ ටිකක් යෙදෙන්න කියන එක ඒ තුලින් ඔබතුමාට වට මේ පිළිතුරු ලැබෙයි. තව එතන නොවිසඳන දෙයක් තියෙනවා නම් අහන්න මං ආයි විස්තර කරන්නම්. තෙරුවන් සරණයි. ආ තෙරුවන් සරණයි. මම බොහොම තින් මේ එකපාරට මේම මට තේරුණා කියන්නේ මම කවදාවත් මොකද මේක මම සායරව කරලා පුළු වෙන්න උත්සාහ කරන්නේ වතේවන් සරණයි කියලා දෙනාද. හොඳයි තෙරුවන් සරණයි. තවත් කාලයන් මිත්‍රකුර අවස්ථාව තියෙනවා නම් මේ ප්‍රශ්නයක් ඉදපත් කරන්න පුළුවන්. මේ තව කතාවක් තියෙනවා දැන් පියල් මහත්මයාට මම වෙන කැමති ඔබතුමා මේ සාකච්ඡාවේ දැන් පිටිකුර ගත්තේ නැහැ කතා කරන්න. මේ අද මේ අවසාන වශයෙන් ඔබතුමාට වෙන්නේ මේ ඊට පස්සම කොකල මහත්තයා මේ වෙන සාකච්ඡාවක් මම කරනවා. පියල් මහත්මයා මේ මතු කරගෙන තිබු කාරණාවන් මොන මට්ටමටද අපි තේරුම් ගන්නේ? තෙරුවන් සරණයි සියලුම දෙනාට, දලවත් මහත්තයාට සියලුම දෙනාට. ඇත්තටම මම මේ මූලික අවස්ථාවේ ඇත්තටම ඉන්නේ. මම ඉතින් ඒ නිසා සාවධානව මේ සවන් දෙනවා. ඇත්තටම බොහෝ ගොඩාක් මේ කතා කරන බොහෝ දේවල් මට අලුත් ඇත්තටම. මොකද මේ උපදීන් බෞද්ධයෙක් වුණාට මේ බෞද්ධ කරුණු මේ පිළිබඳ සොයා බලන්න ඇත්තටම හිතේ දුන්නේ බොහොම මේ නැහැටකදී. ඉතින් කියන දේවල් ගොඩක් දේවල් තේරෙනවා. නමුත් ඇත්තටම ගැඹුරු දැනුමක් මට තාම නැහැ දලවත් මහත්තයා. නමුත් මේ කියන දේවල් මම ඇත්තටම යලි යලි මේ මතක් කරලා කියවලා මේ මම හිතුවා එහෙම වෙන්න ඕන කියලා. ඒ නිසා මම හැබැයි දැන් අද මේ කියලා දී මටම චුට්ටක් වැඩි වගේද ඒක දැන් ඔය ඊට ටිකක් එහෙම වෙන්නත් පුළුවන් නේද? ඒ නිසා මම සමහර දේවල් ඇත්තටම ටිකක් වැඩි. නමුත් ගොඩාක් කරුණු ඇත්තටම මේ පැහැදිලිව තේරෙනවා. නැයක තමයි. හොඳයි. මේ අනිත් කොම්පික් වියල් මහත්තයා කතා කරලා තමයි හැමදාම ඉන්නේ. අපි කතා කරනකොට සමහර දේවල් තව තවත් අපිට පැහැදිලි කරගන්න පුළුවන්. ඔව්. අපි අද මේ කතා කරපු දේවල් තුලින් කොක්ලික මහත්තයා දීපු පණිවිඩය තමයි අපිට මේ අපිට කිසියම් ආකාරයක දැනුම් මාත්‍රයක් මේ පිළිබඳ තියෙනවා. ඒක විවිධ විදිහට මට්ටම් වලට වෙන්න ඇති. නමුත් ඒ මොන මට්ටමකට වුණත් ඒකෙන් පළක් නැහැ කියන අර්ථය තමයි එතුමා ඒ විදිහට කිව්වේ නැහැ. නමුත් මම තේරුම් ගන්නේ මේ ඒක මේ තමන් අද්දුටි නැත්නම් ඒක බැලුවේ නැත්නම් වාර්තා කරේ නැත්නම් කියන්නේ පොතේ දැනුම හැටියට මං ගැන කියලා නම් මටත් ඉතින් ඔක තියෙනවා ඉතින් ඔක කතා කරනවනේ හරියට දන්නවා තියෙනවා නමුත් ඒක තමයි දැන් අර තුම අපිට ඇත්තටම දැන් අපි කුඩා කාලේ ඉඳන් පන්සල් රැක්කත් අපිට තාම මේ පන්සල් පද පහේ අපිට ගියන් හැටියට පන්සල් පද පහේ හරියටවත් පිළිහිට ගන්න හැකියාවක් නෑ අපි දන්නවා පන්සල් පද පහ නිවැරදිවම නමුත් ඉතින් අර එවැනි මට්ටමක ඉඳන් ටිකක් අර දැන් මම වාගේ ඉතින් බොහොම ආධුනික කෙනෙක් ඇත්තටම ඉතින් මට හිතෙනවා මේ ගොඩාක් මේ ධර්ම කරුණු වලට සවන් දෙනකොට මේ ඇත්තටම ප්‍රායෝගිකව කොහොමද මේක මුණු මුණු කරන්න පුළුවන් වෙන්නේ කියන හැකියාවට ලැබෙයි කියලා මම විශ්වාස කරනවා ඇත්තටම පෙරවන් සරණයි පෙරවන් සරණයි අනිවාර්යයෙන්ම ඒක තමයි ඒක තමයි ඒ හදිසියේ තමයි ඉතින් දැන් අර අද මේ කියලා දීපු ආයතන දෙකකින් බලනවා කියන එකත් මොකද අපි හැර වෙලේ ඉඳන් උදේ හැර වෙලේ ඉඳන් මේ කතා කරන මොහොත දක්වා හැම වෙලේම ඉතින් මේ අපේ ආයතන ක්‍රියාත්මක කරනවානේ අඩු වශයෙන් අපි ධර්මානුකූල බලනකොට ඉතින් එක ක්ෂණයකට එක ආයතනය ගන්න හරියකම ක්‍රියාත්මක වෙනවානේ ඒකේ හැම ආයතනයක්ම ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න හදනකොට අර එතුමාමට ඊ මතක කරලා ඉන්න කියලා ඉතින් අපි උත්සාහ කරලා ඉඳිට ඉන්න ඒ ඉන්නකොට ඉතින් පේනවා මේ තට්ටක් ගන්න මම අඟිල් දෙකත් මෙහෙම මෙහෙම කරමාරා එහෙම කරලා ඒ තට්ටක් ගන්න දෙකක් වෙනවා ඒ දෙකේ ප්‍රතිඵලයක තමයි මේ යමක් මම දැකලා හඳුනා ගන්න ඉතින් ඉච්ච දුර යන්නේ නැතත් අර දෙකක් වෙන බව පේනවා ඒ කියන්නේ අනිතකේ දෙවෙනි එක වෙන්නකොටම මේ රූපයක් සමග තමයි ඒක මට එන්නේ ඒ කියන්නේ වාරය යනකොට කන්ට සද්දයක් ඇහුණාද ඒ සමගම මේ හිත තුළ යමක් ක්‍රියාත්මක වෙලා මොකක් හරි රූපයක් හැදෙන බව. එතකොට ඒ වගේමයි දැන් අද මම එක්සයිස් බයික් එකේ එක්සයිස් කරගෙන ඉන්නකොට ඉතින් මනසේ එහෙම යනවා. ඉතින් මොකක් හරි දෙයකට ඔළුව ගියා එක ඒක ධම්ම රූපයක්නේ. මනස සම්බන්ධ වෙන්නේ ඒ ධර්මයක්නේ. ඒ ආවට මොන හිතේ පින්තුලිකුත් හෙදලා දෙකම. එතකොට ඒ වගේ ක්‍රියාත්මක දෙකක් වෙන බවත් පේන පුළුවන්කම තියෙනවා ටික ටික බලනකොට ඉතින් කොහොමද මේ අර මේ ආයතන පහෙන් යමක් ගන්නවත් සමගම අනිත් ඇතුලෙන් එකක් හදනවා පින්තුලිකුත් එක්ක කියන කතාව. එතකොට මම හිතන්නේ එතුමා අපිට උද පැහැදිලි කර දෙන්න උත්සාහ කරේ ඉතින් මේ රූපය කියන රූපය අර එළි මම දැන් අර එළියේ යමක් නැතුව නෙමෙයිනේ එළියමක් තියෙනවානේ. ඒක අපි අර සතර මහා භූතයන්ගෙන් හැදිච්ච දෙයක් ඇසීර පැත්තක තියෙබ්බට නමුත් මේ පංචස් අපි මේ සංසාර ගමන ගෙනියන්නේ ඔය නිකන් එළියේ තියෙන එක හින්දා මම මගේ හැඳින්ව මේ එළියේ තියෙන එක හින්දා නෙමෙයි ඒක හේතු වෙනුණා මේ මම මේ රූපයක් හදාගෙන ඒක තමයි මම උපාදානය කරගන්නේ ඒක තමයි මම ඒකට මම ආදරය කරන්නේ ඒක තමයි මට දාලා යන්න බැරි නේද මට මේ මම හිතෙන් හැමේ හදා මගේ ඒ රූපස්කන්ධය තමයි මගේ මේ ප්‍රශ්නේ. එනම් මේ අපිට ප්‍රශ්නයක් වෙලා තියෙන රූපේ තියෙන්නේ මේ ඔය එළිය තියෙනකේ නෙමෙයි. එහෙනම් අර මේ තුමා අපිට පැහැදිලි කර දීපු විදිහට මේ දෙවෙනි ආයතනේ ක්‍රියාත්මක වෙලා මේ හදා ගන්න එක තුළ තමයි තියෙන්නේ. එතකොට එහෙමනම් මේ ඒක ඒ අන්නේ රූපේ අපි ගෙලියන්න හදන මේ රූපේ කුමක්ද කියලා ඒ තියෙන අවිද්‍යාව නැති වුණ දවසට ඒ රූප හැදීමේ සමුදේ නැති වෙනවා හේතුව නැති වෙනවා කියන අර්ථය වගේ තේරුම් ගත්තොත් හරිද කියලා. ඉතින් එහෙමනම් අර නැති දෙයක්ම තමයි මේ ඇති කියලා හදාගෙන තියෙන්නේ. නැති දෙය නැති විදිහටම දැක්කම ඉතින් අනිත්‍ය කියන්නේ නැති දෙයක්ම තමයි. ඒක හැදෙන දෙයක්වත් නැති කරන දෙයක්වත් කතා කරන දෙයක් නැහැ කියන අර්ථේ. ඉතින් එතුමා බොහොම ලස්සන කියපු දේවලක් නිච්ච ලස්සනට කියන්න බෑ. මට නිකන් හිතුණා මේ අද දවසේදී මම එතුමාගේ මේ කොහොමද මං කියන්නේ ඉල්ලීම වද කියන්න බෑ අවවාද මට කියන්නත් බෑ මේ සරකලීමට කිව්ව එහෙම කරන්න කියලා. ඉතින් එහෙම කරපු නිසා මේ අද මේ දැනෙන්න පටන් ගත්තේ තමයි මං හිතන්නේ මං ගොනු කරලා කිව්වේ. ඒ නිසා මම මේ ප්‍රොෆෙසර් කෝපිලකට යොමු වෙනවා අද සාකච්ඡා නිමා කිරීම සඳහා. කල්ලාන මිත්‍රෙන්ට මම හිතන්නේ මහත් යොමුමක් වෙන්න ඇති ඒක. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ අපි දන්න දේවල් නේ මේ කතා කරේ කිව්වේ කියලා. ඔව් දන්න දේවල් තමයි. ඒ දන්න දේවල් ඇතුලින් ඊගා ප්‍රියවට ගෙන යාමට කරපු තල්ලුවක් විතරයි මේ. මොකද ඔය කිව්ව දේ ඔක්කොම වෙනත් වෙනත් විදිහට කියලා ඇති ආමුදුරුවෝ අහලා ඇති අපි ඒකට තියෙන්නේ මේ ඒ දේ වැඩි කිසියම් වෙනස් තියෙන දෙයක් තමයි මේ මතු කරේ. නමුත් ඒදී අපිට කරන්න කියන බලපෑම නම් තල්ලුව තමයි මේ කෙරුණේ කියලා මම විශ්වාස කරන්නේ. හොඳයි, එහෙමනම් කාලේ හරි නිසා මම ගෞරවයෙන් කෝකලික මහත්තයට වෙනවා අද සාකච්ඡා කරන්න. ඔව්, පෙරවන් සරණයි හැම දෙනාටම. මම හිතන්නේ ගලවත්ත මහත්තයා ඊයේ කරන්න දෙයක් කිව්වට මොකද්ද කියලා කිව්වේ නෑ. මම කිව්වේ මේ සිද්ධියම, ඒ කියන්නේ වචන ගොඩක් පටලව ගන්න එපා. තමන් පටන් ගන්න ඔය ඇහෙන ශබ්දෙට මේ රූපයක් දාන්නේ ඇයි කියලා. අච්චර වෙන කිසිම පාළි වචනයක් නැහැ. දැන් ශබ්ද ඇහෙනවා නේද? ඒ ඇහුණ ශබ්දයට අනුව කල්පනා කරලා නේද අපිට ওই එක රූප මතක් වෙන්නේ. එහෙන් මතක් වෙන රූපේ නේද අපි එළියේ තියනවා කියලා විශ්වාස කරන්නේ. ඒක තේරුම් ගන්න මේ ලෝකෙට ඇවිත්ි පුරුද්ද. එතකොට මේක ඇත්ත දකින්න ඕන හිතෙන් හදපු දෙය නේද මේ හිත දැනගත්තේ. තරහිතෙන් හදපු දෙයක් සමාන නැයි අපේ අගල්ලන මිත්‍රයන් ඉතින් මම තරමේ අර මේ අර ශිෂ්‍යපති ඉන්නින්ද ශිෂ්‍ය වෙන්නේ මම කියන මොකද අපිට උදේ අර ඔබතුමාගේ වචනයක් දැක්ක හිතනවා කිව්වේ අතරම හිතන්න නොහිත හිතිල්ලක් නෙවෙයි නේ කියන්නේ අපි හිතනවා කියන්නේ අපි දන්නවා අනේ අපිට ප්‍රපඤ්ඤය කරද්ද ඒ හිතිල්ලක් නෙවෙයි මම ඔයගොල්ලෝ මහතා දද්දටි මොකද අර යමක් ඇහැට ගැටෙන කරන රුපියක් එන්නේ ඒක එන්නේ පෙර අර ඔබතුමා කියන්නේ ඒක තමයි මම හිතන්නේ පෙර දැනුම් ටික එකතු වෙලා මම අපි නොහිතන ඉක්මනට ප්‍රයත්න කළා සකස් කළා සංකතය ආදලා සකස් කළා අපිට පේන්නනවා. නමුත් ඒක මේ හිත තුල වෙන දේ බව රසියුම් විදිහට බලනකොට පේනවා. ඒක අර හිත ඉඳලා හදන දෙයක් උත් නෙමෙයි. ඒ කියන්නේ හිතේ වෙන ක්‍රියාත්මක වීම නිසා ඒක ක්ෂණිකව වගේ හැදෙනවා කියලා. එහෙම ඔව් කිව්වම වැඩිද නැහැ. ඒක හරියටම හරි. මොකද අපි උත්සාහයක් කරන්නේ නේ. ඒක નિરાයාසයෙන් ඒක වෙනවා. ඒ වෙනමත්තවට අපිව වුරුදු වෙලා තියෙනවා. අර අපි මොකද්ද කියන්නේ? අර අනිච්චානුගතියා කියලා. අනේ මේ මත්තමට මේක හිතපැත්තෙන් නිකන් මේ අපේ පාලනයක් නැතුව වෙන්නේ. ඒ හින්දා තමයි මං කිව්වේ දැන් ඕක හිතන එක නවත්තන්න යන්න එපා. ඒක කරන්නත් බැ. මේ අවස්ථාවේදී කරන්න බෑ. හැබැයි අපිට පුළුවන් දෙයක් තියෙනවා. අර හිතුණා ගමන් ඕක එළියේ තියෙන දෙය කියන එකත් අර ගලාගෙන ඇවිල්ලා ඉවරයි. හැබැයි අපිට පුළුවන්කම තියෙනවා අනිත් පැත්තට මතක් කරලා දෙන්න. ඔය ඇහෙන ශබ්දට අනුව හිතෙන් මොනවද වරන් දුන්නා. ඒක නේද අපි මේ එළියේ තියනවා කියලා බාර අරන් තියෙන්නේ. ඒතකොට හිතේ හදපු දෙය කවදාවත් එළියේ තියෙන්න බෑනේ. අන්න එතන විතරක් වෙන්නන්. හිතන එක නවත්තන්න නෙමෙයි. ශබ්දට අනුව හිතේ හිතුණට අනිත් පැත්තට දාන්න ඕක හිතෙන් හදපු දෙය හිත දැනගත්තා. ඕක බාහිකයට කිසිම සම්බන්ධයක් නැහැ. ඒක තව ලේසි විදිහකට කිව්වොත් අපි හිතෙන් හදපු දෙය හිත දැනගත්තා කියන්නේ හීනයක් දැක්කා. දැන් හීනක දකින්නේ හිතෙන් හදන ඒවාමනේ. ඕක අපි හීනේ තුලදී අපි හිතන්නේ බාහිරේ තියනවා කියලා. හැබැයි අවදි වුණ ගමන් හීනෙන් ඇහැරුණ ගමන් ලොකු නුවණක් එනවා. ඕක හිතෙන් හදපු දෙයක් හිත දැනගෙන මේක වෙන කවුරුවත් දන්නේ නැහැ. බාහිරයට කිසිම සම්බන්ධයක් ඇත්තෙත් නැහැ. ඒකට අපි අවදි වුණ ගමන් හීනෙන් දැකපුවා එළියෙන් හොයන්න යන්නේ නැහැ නේ. ප්‍රශ්නේ තියෙන්නේ මෙතන අපි හිතන හිතට එක එළියේ තියනවා කියන දැඩි විශ්වාසයක ඉන්න එක දෘෂ්ටියක්. අන්න ඒ දෘෂ්ටිය කැඩෙන්න එතන පෙන්නන්න මේ හිතෙන් හදපු දෙය හිත දැනගත්තා. ඕක බාහිරේ නම් කවදාවත් තියෙන්න බෑ. හිත ඇතුලේ හැදුනදී ඔන්න ඔතන විතරක් පෙන්වන්න කියන එක විතරයි මම මේ කියන්නේ. ඒ ටික පෙන්වුවත් ඕකෙන් ලොකු දෙයක් සිද්ධ වෙනවා, ලොකු පරිවර්තනයක් සිද්ධ වෙනවා. අපි මේ මෙච්චර කල් හිතපු හැටි එහෙමම වෙනස් වෙන ගතියක් එනවා. ඒක ඒක එන දේ කලින් කියලා වැඩක් නැහැ. මම කියන්නේ ඔන්න අඩුගානේ මේ ඇහෙන ශබ්ද ටිකවත් අනිත් පැත්තට පෙන්වන්න. ඔය එළියේ දෙයක් දැනගත්තට එළියේ දෙයක් නෙමෙයි හිතෙන් හදපු දෙයනේ හිත දැනගත්තේ. ඕක එළියේ තියනවා කියලා හිතුවේ කරන පුරුද්දට. ඒක බොරුවක්. ඇත්ත තමයි සද්දේට අනුව හිතුවා හිතේ අර පරණ අද්දකීම් ටිකෙන් අපිට රූපයක් මතක් කරලා දුන්නා. මතක් කරලා දීපු දෙය හිතෙන් හදපු දෙය හිත දැනගත්තා. ඕක කවදාවත් බාහිරේ තියෙන්න බෑ. බාහිරේ තිබුණා නම් එහෙම අපි හිතන එක ඔය ළඟ ඉන්න කෙනාටත් වෙයි. එහෙම වෙන්නේ නැහැ නේ. නැත්තම් තව කෙනෙක් හිතන එක අපිට පෙයි. එයා හිතන දේ බාහිරේ තිබුණා නම් එහෙම වෙන්නේ නැහැ. නම් මේ හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන දෙය බාහිරයට කිසිම අදාළත්වයක් උත් නැහැ, සම්බන්ධයක් උත් නැහැ. ඔන්න ඔය ඇත්ත විතරක් ආය ආය පෙන්නලා දෙන්න කියන එක. ඒ සිත් එන එක නවත්තන්න යන්න එපා. ඒක කරන්නත් බෑ. කරන්න අවශ්‍යත් නෑ. හිතෙන් හදපු දේ එළිය රූපයක් බවට පත් කරන එක විතරක් අන්තතර පෙන්නන්න කරන්න බැරි වැඩන්නේ ඔය කරන්නේ. මේක කරන්න කිසිම ධර්මයක් දැනගන්න ඕනේ නැහැ. ඔය පාඩම් කරගෙන ඉන්න එකක්වත් ඕනේ නැහැ. මේ සිද්ධිය පොඩ්ඩක් තේරුම් ගැනීම විතරයි අවශ්‍ය. එහෙනම් මේ මෙතන අලුතෙන් සහභාගී වෙන අයට මම හිතන්නේ අර අපි අර සමහර දේවල් ප්‍රශ්න අහනකොට කිව්වට ඒ වචන එකක්වත් දැනගැනීම අවශ්‍ය නැහැ. මේ ආයතන ක්‍රියාකාරීත්වය අඳුරගන්න විතරයි ඕනේ. ඒ කියන්නේ එතනත් මහලුකු දෙයක් නෙමෙයි. කනට දෙන්න පුළුවන් ශබ්ද සංඥාවක්. කනට රූප සංඥා දෙන්න බෑ. කනට ගන්ධ සංඥා දෙන්න බෑ. කනට රස සංඥා දෙන්න බෑ. පොට්ටබ්බ සංඥා දෙන්න බෑ. මේ ශබ්ද සංඥාව විතර නම් ඇතුළට අරන් දුන්නේ. ඒක ගැන කල්පනා කළේ හිතෙන් විතර නම් අනිත් ආයතනයක් එතෙන්ට සම්බන්ධ වුණේ නැත්නම් අපි කොහොමද මේ ඇහෙන් දකින්න පුළුවන් දෙයක් දැනගත්තේ? එහෙනම් ඒක මේ මොහොතේ සිද්ධියක් නෙමෙයි. ඒ පරණ මොකක් හරි හැදලා ගත්තා. ඒක දැක්ක හීනයක් වගේ කියලා කල්පනා කරන්න. ඒතකොට හීනෙන් දැක්ක දේ කවදාවත් එළියෙන් හොයන්න යන්නේ නැහනේ. ඔන්න ඔය ධර්ම නරමම් පෙන්නම්. එච්චරයි වන් මේ කරන්න කියන්නේ. ඒ ටික කරලා බලන්න දවස්ක් දෙකක් මොකද්ද වෙන්නේ කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණ රෝස්කෝගේ. හොඳයි අපි වුණා අදවස්සාවක තනි වාකරමු කියලා මම යෝජනා කරනවා දැන්. ආශ්‍රයයේ සිද්නේ ලවරා සිතා හපොවිල වෙනත් තැයි ඉතින් අපි අද අපිට ඉමහත් ප්‍රයෝජනයක් වුණා සම්පූර්ණ සාකච්ඡාවම කලින් කොට කිව්වා වගේම භාවනා කරන ජීවිතයේ සාමාන්‍ය අවස්ථා ජීදා ගන්න පුළුවන් ධර්මයක් තමයි අපි අධිකන ගත්තේ. ඒ නිසා අපි ඒ කාර්යය අද දවසේදී ඒ කියන්නේ හිත දවසේ හිත දෙපාන්දර වෙන දවසේදී හිත දවස පුරාම අපි උත්සාහය කෙරෙමු. කමකරුවන් අපිට මතේරේ කීමේ ප්‍රතිපලයක් තියෙනවා නම් අපිට ඒක දිගටම කරන්න පුළුවන්. හොඳයි. ඉතින් ඒ අනුවාද සාකච්ඡා නිවා කරනවා. අද සාකච්ඡාවට සම්බන්ධ සියලුම කල්යන් මිත්‍රන්ට අනෙක් වාරයක්ින් සාකච්ඡාවට ප්‍රශ්න වලින් අදහස් වලින් ඉදපත් කළ හැම දිනටම එමුනම් බ්‍රහස්පතින්දා මුණගැහිමේ බලාපොරොත්තුෙන් අද අපි සමුගමු. හැම දිනටම තෙරුවන් සරණයි.